නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු පින්වත්නි අද අපි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් අහන්න සූදානම් වෙන මොහොතයි. සසරේ තිබූ කුමක්ද පිනකට අපි උපන්න මේ යුගයේ බුදු කෙනෙකුගේ ධර්මයක් අපේ සවන්වලට වැටෙන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවා. මේ යුගයේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් අපිට යන කලදසාව කුමක්ද කියලා අපි කාටවත්ම කියන්න බෑ. ඒ තරම්ම දුක්ඛිත ඉරණමක් කරා තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් නැති ලෝකය යන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ අපට ලෝකී මුණ ගැහෙන පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ. උන්වහන්සේ තරම් අනුකම්පාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් ලෝකෙ දිහා බැලූ වෙන කෙනෙක් නැහැ. උන්වහන්සේ මේ ලෝක සත්‍යය දිහා බලද්දී ඒ තරම්ම කරුණාවක්, මෛත්‍රියක් ඇති වුණේ ජීවිතය ගැන, ලෝකෙ ගැන, කර්ම විපාක ගැන උන්වහන්සේ තුල තියෙන අවබෝධය නිසා. ඉතින් ඒ අවබෝධයකින්ම ධර්ම දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොතිබෙන්නේ අපිට තියෙන්නේ මේ බටහිර ලෝකෙන්, මේ හිස් ලෝකෙන් ආපු පුහු මායාව, පුහු විනෝදේ, පුහු කාමේ, අවිස්සුණු කාමේ විතරයි. මං හිතනවා මේ ලෝකේ මිනිස්සුන්ව සතුටු කරනවා කියලා කාමයේ ඇවිස්සිල්ල විතරයි අසෘතව පුතඥයෙකුට කරන්න තියෙන්නේ. මිනිස්සුන්ව සතුටු කරනවා කරනවා කියේ කියේ කාමයේ අවුස්සල එක්ක මිනිස්සුන් තුල රාගය උපද්දවන්න පුළුවන්, එක්ක ද්වේෂය උපද්දවන්න පුළුවන්, එක්ක බය මෝහය උපද්දවන්න පුළුවන්. ඔයිට වඩා එකක් පුතඥයන්ට නම් කරන්න බෑ. බුදු කෙනෙකුගේ ධර්මය ඊට හරි විනස්, ඊට විනස්. බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ව බුද්ධිමත් කරන පිළිවෙල හරි අසිරිමත්. මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ 10 නිපාතයේ. බුදුරජාණන් වහන්සේ එදා වැඩ සිටියේ පාවා කියන නුවර චුන්ද කම්මාර පුත්ත සිටුවරයාගේ අඹවන්නේ. ඔබ දන්නවා ඇති මේ චුන්ද කම්මාර පුත්තගෙන් තමයි අවසාන දන්වේල වැළඳුවේ. මා සිටුවරයෙක්, මා රත්තරම් බඩු ව්‍යාපාරිකයෙක්. එදා මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ අඹවනේට වැඩලා ඉන්නවා කියලා ආරංචි වුණා. ආරංචි වෙලා මේ චුන්ද කම්මාර පුත්ත බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. එතකොට චුන්ද කම්මාර පුත්තගෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයා බෞද්ධ නෙමෙයි වෙනකොට බුදුරජාණන් වහන්සේ අහනවා චුන්දය ඔබ හිතන්නේ ඔබ කැමති කාගේ පිරිසිදු බවක්ද ඔබ කැමති ඔව් කවුරු කාගේ ගැන පිරිසිදු බව අපේක්ෂා කරනවා නම් කෙනෙක් කාගේ පිරිසිදු බවද ඔබ කැමති එතකොට කියනවා ස්වාමීනි මේ බටහිර ප්‍රදේශයේ බමුණෝ ඉන්නවා පැන් කෙන්ඩි දරාගෙන ඊළඟට සෙවල මල් දරාගෙන ඊළඟට ගිනි පුද පුදා උදේ හවහ වතුරි බැහැලා පව් සෝදන බමුණෝ ඉන්නවා මං හරි කැමති ඒගොල්ලන්ගේ පිරිසිදුකම ගැන එතකොට මේ චුන්ද පැහැදිලා හිටියේ කවුරු ගැනද බ්‍රාහ්මණයෝ ගැන පැහැදිලා හිටියේ එතකොට බුදුරජාණන් වහන්සේ අහන චුන්දගෙන් එතකොට චුන්ද ඔය පස්චිම භූමික වාසී පැන්කෙන්ඩි දරාගෙන සෙවල මල් දරාගෙන ගිනි පුද පුදා උදේ හවහ වතුරේ බැහැලා පව් සෝදන ඒ බමුණෝ පිරිසිදු බව ගැන ඔබට ඉගැන්වුවේ කොහොමද කියලා ඇහුවා. දරක ස්වාමීනි මෙන්න මෙහිමයි කිව්වා ඒ බ්‍රාහ්මණයෝ අපට පුහුණු කරවන්නේ. මෙහෙම කිව්වා අපිට උගන්වන්නේ. මෙහෙම කරන්න කියලා. කොහොමද? ඔන්න ඒ කාලේ තිබිච්ච සීල වෘත. දායකයා දැන් ගිහලි ගුණට සැල්ලකුවාම ඒගොල්ලෝ කියන මෙහෙම කරන්න කියලා. දැන් ඉනන් ඔහි පාන්දරින් නැගිටින්න. පාන්දරින් නැගිටින්න. නැගිටලා හොඳට ඉස්සෙල්ලා ගේ අතු ගන්න. පාන්දර නැගිටලා ගේ අතු ගාලා හොඳට අමු ගොම ගන්න. ගේ ඇතුල හොඳට ගොම ගන්න. ගොම ගන්න විදියක් ලැබුණ නැත්නම් අලුත් තනකොළ හොඳට ගේ ඇතුලේ අතුරන්න. ඊට පස්සේ අලුත් තනකොළ අතුරලා ගේ මැද්දේ පුංචියට දාර ටිකක් ගොඩ ගහලා ගිනි පුදන්න හදන්න. ඒකට කියන්නේ ධූණී කියලා. ගිනි පුදන එකක් හදලා මේ ගිනි පුදන්න. එතකොට ගිනි පුදන්න බැරි වුණොත් හිරු නැගගෙන එද්දි හිරු දිශාවට හැරිලා වඳින්න සූර්ය නමස්කාර කරන්න. එතකොට සූර්ය නමස්කාර කරන්න හරියට බැරි වුණොත් උදේ හවස වතුර බැහැලා පව් සෝදන්න. ස්වාමීනි මෙන්න මෙහෙමයි අපිට යා ඉගෙනුවේ. ඉතින් මේ උන්දලාගේ වැඩපිළිවෙලගෙන අපි සතුටුයි කිව්වා. යා එතකොට චුන්ද සතුටුයි කිව්වා මේකට. දැන් බලන්න ධර්මයක් නැති ලෝකයේ අනුගමනය කරන දේවල්. බණ නොදන්න ලෝකයේ සම්පප්පලාප කුණුහරුප බණ හැටියට අහනවා වගේ මේ ධර්මයේ නැති ලෝකේ වැඩපිළිවෙලක් නැති ලෝකේ මේ වැඩපිළිවෙල කියලා මේ උගන්නපු මීට වෙනස් නෑ වර්තමාන ඉන්දියාව. මීට වෙනස් නෑ. මට මතකයි මම මේ බද්‍රිනාත් ගිහපු වෙලায় එතන තියෙන උණු වතුර නිදා. මිනිස්සු කොම් පොලිමේ ඇවිල්ලා නානවා. මමත් ගිහලා නානවා ඉතින් උණු වතුර නිදා. ඒතර මිනිස්සු කියනවා මේ නාලා මේකේ නෑවොත් ආත්මභාව 14කට පවු ගෙවිනවා කියලා. ඒක පාරක් නැවොත්. මං කො දෙපාරක් නැවොත්. ඒ 14මයි. කොච්චර නැවමත් 14 විතරයි. මිනිස්සු ආත්මභාව 14කට පවු ගෙවා ගන්න නානවා. එතකොට වැඩ කරන වටේ පිටේ මිනිස්සු නහන්නේ උදේ හවස නානවා මේ මිනිස්සු. සීතල නිසා ඉන්න අය. වන්දනා වෙන මිනිස්සු එක පාරක් නාල යන්නේ එනවා. දැන් බලන්න මම කල්පනා කළාත් බුදු කෙනෙකුගේ ධර්මයන් නැති වුනහම ලෝකේට ඉතුරු වෙන්නේ ওই වගේ අදහස්. එතකොට බුදුරජාණන් වහන්සේ කලබලුන්නේ නැහැ කිව්වා ඔයා වැරදි. ඒක එහෙම නෙමෙයි කියලා කිව්වේ නැහැ. කියනවා පින්වත් චුන්ද. එතකොට මේ ඔය පස්චිම භූමික වාසී ඔය පැන් කෙන්ඩි දරාගෙන සෙවල මල් දරාගෙන ගිනි පුදාගෙන උදේ හවස වතුරු බැහැගෙන ඉන්න බමුණන්ගේ සුද්ධ වෙන ක්‍රමයේ අමුතුයි. ඒ වෙන්නේ නැකක් නේද කියනවා. හැබැයි මේ ශාසනයේ ගෞතම ශාසනයේ අපේ ක්‍රමය නම් වෙනස් එකක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනයේ විස්තර කරන පිරිසිදු බව නම් ওই විදිහ එකක් නෙමෙයි කියනවා. වෙනස් එකක් කියලා. අපිටත් ওই විදිහේ පිරිසිදුකම් ගැන ඇවිල්ලා නැද්ද? වතුර නාලා සුදු පිරිවුට ඇඳපු ගමන් අපිත් සුද්ධ නැද්ද? ඒකම නේද? සුදු වස්ත්‍රය ඇඳපු ගමන් අපි සුද්ධද? දැන් මේ බලන්න එතකොට අපි සුද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන මේකේ අපිට හොඳ ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙයාට ආස හිතෙනවා. කාටද? චුන්දට ආස හිතෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහිලාගේ ක්‍රමේ වෙනස් විදියක්, අපේ ක්‍රමේ වෙනස් විදියක්. කියන ස්වාමීනි මං හරි ආසයි ආර්ය විනේ, ඒ කියන්නේ ගෞතම සාසනේ පිරිසිදු බව ගැන මං දැනගන්න ආසයි. චුන්දේ නම් හොඳට අහගන්න කියනවා. ගෞතම සාසනේ පිරිසිදු වෙන්නේ කෙනෙක් කොයි විදිහටද කියලා. ඒ නිසා ඉස්සල චුන්ද දැනගන්න කියනවා පිරිසිදු වෙන විදිය නෙවෙයි. මොකද්ද? අපිරිසිදු වෙන විදිය. බලන්න කොච්චර මිනිස්සුෙක්ව බුද්ධිමත් කරන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සල දැනගන්න කියනවා මිනිස්සෙක් අපිරිසිදු වෙන විදිය. කියන චුන්ද මිනිස්සෙක් අපිරිසිදු වෙනවා කායිකව තුන් විදියකින්. මිනිස්සෙක් කායිකව අපිරිසිදු වෙනවා තුන් විදියකින්. වාචිකව මිනිස්සෙක් අපිරිසිදු වෙනවා සතර විදියකින්. මානසිකව මිනිස්සෙක් අපිරිසිදු වෙනවා තුන් විදියකින්. කියන චුන්ද කායිකව මිනිස්සෙක් අපිරිසිදු වෙන්නේ මෙහෙමයි. එයා මිනිස්සු ඝාතනය කරනවා, එක්ක සත්ත්ව ඝාතනය කරනවා. කොහොමද? පාණාතිපාති හෝති. එතකොට පාණාතිපාති හෝති කියන්නේ සත්ත්ව ඝාතනයේ යෙදෙනවා. ලුද්දෝ, ලුද්දෝ කියන්නේ රෞද්‍රයි. එයා රෞද්‍ර කෙනෙක්. ලෝහිත පාණි අත්වල ලේ තවරාගෙන ඉන්න කෙනෙක්. හත පහටේ නිමිට්ටෝ. හත පහටේ නිමිට්ටෝ කියන්නේ මේ. හත පහටේ කියන්නේ මේ කෝ මිනිස්සෙන් එක්ක සත්වෙන් ඝාතනය කිරීමෙහි යෙදී ඉන්න කෙනෙක්. අදයා පන්නෝ සබ්බපාන භූතේසු. සියලු ප්‍රාණීන් කෙරෙහි දයා රහිත වූ කෙනෙක්. මේකට තමයි පානාතිපාතා කියන්නේ. මේ ශානකපත ශික්ෂාපති තෝරපු තැනක්. සීල ප්‍රාණින් කෙරෙහි දයා රහිත වූ කෙනෙක්. දැන් මේ ගැන මේ මට අද ඊයේ මට කෙනෙක් කිව්වා මේ ඒගොල්ලෝ මම දන්නේ නැහැ ඒ විස්තරේ මොකද්ද කියලා. ඒක තමයි තාත්තව මරලා මස් කෑවලු. එතකොට බලන්න මේ මිනිස්සයා, හැබැයි බුදුරජාණන් වහන්සේ කියාපු දේ මේ සිද්ධ වෙවි ඉන්නේ. චක්කවති සීනාද සූත්‍රයේ විස්තර කරපු දේ ඒ විදියටම වෙනවා. අපි නිකන් මේ මිනිස්සුන්ව සීන ලෝකෙක හා දැන් මේ දීපු දානේ අනුසසින් විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා වෙන්න කියලා මේ මායාකාරී සීන ලෝකෙකට මිනිස්සු ඇදලා දාන්න ඕනේ නැහැ. මිනිසුන්ට බුද්ධ දේශනාවේ තියෙන සත්‍යය පෙන්වන්න ඕනේ. ඒ සත්‍යය දැක්කම මිනිස්සු නැවත නැවත මනුස්ස ආත්මයට එන්න ඕනේ කියලා කිසි දවසක හිතවිල්ලක්වත් පාල කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට කියුවා නම් ඒ දේශනාවේ තියෙන්නේ අනාගත මනුෂ්‍ය වර්ගයා පිරිහියන ආකාරය. තුන්වන්සේ මීට 2500කට කලින් දේශනා කරපු අනාගතයේ නෙමෙයිද අපි මේ ඉන්නේ? ඒ අනාගතයේ ඉන්නේ. හැබැයි මේ පිරිහීම මේ මනුෂ්‍ය වර්ගයාගේ මේ පිරිහීමට සදාචාරයේකට ඉඩක් නැති තරම් පිරිහියන්නේ බටහිරින් එන ආක්‍රමණය නිසා. අපිට වළක්වන්න බෑ ඒක. බටහිර සුළඟ ඒ තරම්ම දැඩි එකක්. මොකද සියලු දේම අපිට බඩහිරින් දුන්නේ මේ සුළඟ, මේ કૃතිම සුළඟ, යාන වාහන, මේ විදුලි බලේ, ඊළඟට පහසුකම්, මේ ඔක්කොමත් කැම්බීම් බෙහෙත්ේ ඒකම ආවා කාමරැල්ල. ඒකත් බටහිරින් යන්නේ. ඒ නිසා දැන් බටහිර විවාහ වීම කඩාගෙන වැටිලා. ඒගොල්ලෝ ලිවින් ටුගෙදර් එකට ජීවත් වීම. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ලෝක ඉතින් ඒක කොපිය ගහලා මෙහි කියයි අපිටත් ඕනේ කියයි සෙක්ස් ෆ්‍රීඩම්. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට වෙනදේ මිනිස්සුන්ට හොයාගන්න බෑ. බුද්ධ දේශනාවේ තියෙනවා රාගය ඇති වෙච්ච එක්කිනාට සත්‍ය හොයාගන්න බෑ කියනවා. දේශය ඇති වෙච්ච එක්කිනාටත් සත්‍ය හොයාගන්න බෑ කියනවා. කුද්දු අත්තං නදානාති. කුද්දු අත්තං නපස්සති. ක්‍රෝධය ඇති වෙච්ච එක්කිනාට අර්ථය දකින්න බෑ. රාගය දෙච්ච කෙනාට බෑ. ඉතින් මේ වගේ කෙලෙස් බරිත ලෝකයකින් දෙන පණවිලියට කෙලෙස් බරිත මිනිස්සයා ගොදුරු වුණොත් ඊට පස්සේ යාට හොඳ නරක මේකෙන් මෙහෙම වේවි මේකෙන් මෙහෙම වේවි කියලා හිතන්න පුළුවන් කමක්. ඒ ලෝකේ ඉස්සරහට එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සු ජීවත් වේවි කියනවා බල්ලෝ වගේ ඌරු කුකුළු වගේ. අපි අනාගත ලෝකේ ඒක. හැබැයි ඒක අපේ සංවේගයේ ඒක අපි හිතනවට වඩා ඉක්මන්. ඊට පස්සේ දේශනා කරනවා මිනිස්සු තුල අනාගත ලෝකයේ තුල එකපාරට වදක චිත්තය පිහිටිනවා කියන දරුවන්ට දෙමාපියෝ කෙරෙහි. දෙමාපියන්ට දරුවන් කෙරෙහි මරන්න කියලා හිතෙනවා කියන. චුට්ටක් යහම වුණාම. ඒත් බලන්න මේ විදිහේ ලෝකයක් නෙමෙයිද මේ හැදි ඉස්සරහට අපිට නොතීරී. මොකද අපි මේ ලෝකේ කොටස්කාරයෝ නිසා. අපි මේ රූපවාහිනී පත්‍රවලින් ගුවන්විදුලියෙන් දේශපාලනින් මේ ඔක්කොගෙම්ම ඊළඟට බණ කියලා අපි දැන් අහන බණ රැල්ල බැලුවොත් කාලීන ධර්මයේ කියලා යන සම්පප්පරාප රැල්ල. එතකොට මේ සම්පප්පරාප කුණුහරුප බණ රැල්ලෙන් අනුන්ට ගරහන රැල්ලෙන් තවත් මිනිස්සුන්ගේ මනස අවුල් වෙන්නේ නැද්ද? අවුල් වෙලා අවුලලා ගිහිල්ලා මේ අදන් වන්න මිනිස් හොඳම බොරුව කියන්නේ කවුද තෝරනවා? හොඳම විහිළුව කරන්නේ කවුද තෝරනවා? අන්තිමට කියන්නේ හොඳම කුණුහරුප කියන්නේ කවුද කියලා තෝරයි. වැඩි ඈත නැහැ. ඒක වැඩි ඈත නැහැ. ඉතින් ඒකට ගොදුරු වෙන්නේ මේ දැනුම ගන්න අපි නෙමෙයිද? අනාගතයේ මිනිස්සු එන්නේ ඉන්න. එතකොට පිරිසිදු වෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කයෙන් අපිරිසිදු වෙන දෙයක් මේ ප්‍රාණඝාතය කියන්නේ. ඊළඟට දේශනා කරනවා අදින්නාදායි හෝති යන්තම් පරස්ස පරවිත්තුූපකරණං ගාමගතංවා අරඤ්ඤගතංවා තං අදින්නම් තී සංඛාතං ආදාතා හෝති. තමන්ට නුදුන් දේ ගමේ වේවා වනාන්තරේ වේවා නුදුන් දේ යා සොරසිතින් පැහැර ගන්නවා. නුදුන් දේ සොරසිතින් පැහැර ගන්නවා. යමක් තමන්ට දුන්නේ නැත්තම් ගමේ වේවා වනාන්තරේ වේවා ඒක පැහැර ගන්නවා නම් ඒ වෙලාවට යාගේ කය අපිරිසිදුයි. එතකොට යා කොච්චර සස්සඳ සුදු ඇඳලා හිටියත් සෙන්ට් ගාලා හිටියත් හොඳට තැඹිලි තෙල් ගාලා ඔළුව පීරලා හිටියා. එයා ඒ වෙලාවේ කයින් අපිරිසිතුයි. ඒක තමයි සත්‍යය. නුදුන්දිය සොරසිතින් ගැනීම. ඊළඟට දේශනා කරනවා කාමේස මිච්ඡාචාර. කයින් අපිරිසිදුනවා කොහොමද? මව විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. පියා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. මව්පිය දෙදෙනා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. සහෝදරයා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. සහෝදරිය විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. ඥාතින් විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. ඊළඟට සිල් ආදී ගුණධම් වලින් ආරක්ෂා වෙලා ඉන්න දරුවන් ඉන්නවා. ස්වාමියා සහිතව ඉන්න බිරිඳවරුන් ඉන්නවා. ඊළඟට සීමා කරලා තියෙන මෙයා අසවල් කෙනාට පවර්ලා තියෙන කියලා නංගුත් වශයෙන් රෙජිස්ටර් කරලා ඉන්නවා. මේක තියෙන යටත් පිරිසේකින් මල් මාලාවක් හරි දාලා තියෙනවා නම් ඉබඳු එක්කෙනෙක් වරදකට පොළඹවලා වරදී හැසිරෙනවා නම් කාමීසු මිච්ඡාචාරා. බලන්න කොච්චර ලස්සනට මේ බුද්ධ වචනේ මේක තෝරලා තියෙනවා කාමීසු මිච්ඡාචාරා. මේම තීත්‍ය අපි කවුරු හරි වැරදි අර්ථයක් දුන්නොත් ඒකට ධර්මයේ විකෘති කරනවා කියන්නේ. මොකද්ද වැරදි අර්ථය? ඇහෙන් රූපයක් දැක්කොත් දැකලා රාග උපදව ගත්තොත් කාමීසු මිච්ඡාචාරා කියලා කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි අර්ථයක්. බුද්ධ දේශනාවක එහෙම එකක් විස්තර වෙන්නේ නැහැ. කාරෝල කැල්ලක් කෑවොත් කාමීස මිච්ඡාචාර කැඩෙනවලු. එතන වැරදි අර්ථය. ඒතකොට මේ අධර්මයේ අහගෙන හිටියොත් මිනිස්සයා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අධර්මයේ කියපු එක්කෙනා වගේම අධර්මයේ අහපු එක්කෙනත් නොමග යනවා. අධර්මයේ කියපු එක්කෙනායි අහපු එක්කෙනායි දෙගොල්ලම නොමග යනවා. ඉතින් දෙගොල්ලම නොමග යන සමාජයක් දැන් තියෙන්නේ. පේන්නේ. හරි මග ආව නම් ඉතින් මෙහෙම වෙන්න බෑනේ. මේක හරි ලස්සනයි මේ කාමීස මිච්ඡාචාරා. කාමීස මිච්ඡාචාරී හෝති යාතා මාතුරක්ඛිතා පිතුරක්ඛිතා මාතා පිතුරක්ඛිතා භාතුරක්ඛිතා භගිනිරක්ඛිතා ඥාතිරක්ඛිතා ධම්මරක්ඛිතා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසු මාලාගුල පරික්ඛිතාපි තථා රූපාසු චාරිත්තං ආපජ්ජිතා හෝති. ඔන්න කාමීස මිච්ඡාචාරා විස්තර කරපු තැන. මම මේ පාලි කොටස කිව්වේ මොකද? නැත්තම් පාලියෙන් තිබුණ නැත්ත බුදුහාඳුරු ඝන පිටුලවලනේ මේ වචන වලට තියෙන්නේ. මාන්තරකාරයෙක් පහල වෙලා තින්නේ අපි හිතුවේ බුදු කෙනෙක් කිව්වහම මේ හිස් පුද්ගලයෙ ඉන්නවා නිකන් සිවුරු දාලා හිස බාගෙන ඉන්නවා. සමහර විට ඉතින් නායක කියලාත් කියනවා. හිස් පුද්ගලයා. ඉතින් මිනිස්සුම නොම ගෑවන මේ හිස් පුද්ගල කියලා. මේ ඝන සෙල්ලම ආවේ මේ දැන් ඔය කියනෝනේ පිරිත්වල ඝන පිටුල තියෙන්නේ මේ ඝන සෙල්ලම ආවේ බුදුරජාන් වහන්සේගේ කාලේ නෙවෙයි. ඒක තනිකරම බ්‍රාහ්මණ මතයක්. ඒක බෞද්ධ මතයක් නෙවෙයි ඝන සෙල්ලම. ඒකෙන් තමයි වාස් කවි, සේත් කවි ඔක්කොම ආවේ. මේක ඔක්කොම සංස්කෘත සාහිත්‍යයෙන් ආවේ. සංස්කෘතයේ තිබුණා සංස්කෘත සාහිත්‍යයේදී සංස්කෘතයේ පිරිහුණා. සංස්කෘත භාෂාව හරි කාමුක සිද්ධි ගොඩාක් තියෙන එකක්. පාලි භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් සරාගී වෙන්නේ නැහැ. සංස්කෘත භාෂාව ඉගෙන ගත්ත කෙනෙක් වනචර වෙනවා. ඉතිහාසය බලන සංස්කෘත ඉගෙන ගත්ත යට වෙච්ච දේවල්. එතකොට මේ සංස්කෘතියේ තියෙන මහා කාව්‍ය. මහා කාව්‍යවල තියෙන හරි වල් අදහස් සංස්කෘත ශ්ලෝක වලින්. ඉතින් සමහර අවස්ථාවලදී මහා කාව්‍ය සම්ප්‍රදායේ බලපෑම ලංකාවටත් ආවා. ඊට පස්සේ ඒ සංස්කෘත ව්‍යාකරණ විදි කාව්‍ය සම්ප්‍රදායන් රස භාව ආදී කාව්‍ය සම්ප්‍රදායන් ඊර්වස්සිය අපි අන්දානුකරණින් ලංකා හිටියේ පැවිද්ද අනුගමනය කළා. අනුගමනය කළා ව්‍යාකරණ ග්‍රන්ථ, ඊළඟට කාව්‍ය ග්‍රන්ථ, ඊට උමනා මූලික දේවල් ලිව්වා. ඒකේ එකක් තමයි සීබස් ලකර. ඒවා තියෙන්නේ ඝන ශාස්ත්‍රයේ පෙන්නලා. මේ බොහොම අටවෙනි සීවසේ බුදුරජාන් වහන්සේ පිරිනම්පල අවුරුදු 1000කට පස්සේ ඇතිවිච්ච මේ ඝන සෙල්ලම. මේකේ උගන්වනවා බමුණෝ කරපු දේ මම මේ චුට්ටක් කියන්නේ මේ ඝන ඝන කියන එකට උගන්වන්න. අවුරු කියනවා මේ සුද්ධ දේශනාවල් තියෙන්නේ තීරිත් තියෙන්නේ ඝන පිහිටවල කියලා එළම නැගිටලා කියන්නේ වහ ගන්න ඔය කට කියලා. ඒකට උගන්වන්න මම වචනයක් කියන්නම්. නයන්ෙන් පටන් ගන්න වචනය නයන්ෙන් පටන් ගන්න ඝණයට කියනවා නගණය කියලා. නගණේ අපාය අක්ෂරය කියනවා. ඒ නයන්න අපාය අක්ෂරය. ඔන්න අක්ෂර වලට නම් දැම දිව්‍ය අක්ෂර, අපාය අක්ෂර, බ්‍රහ්ම අක්ෂර. එතකොට ඒගොල්ලෝ පටන් ගත්ත වචනයක් ඕම් කියලා. ඒකට කිව්වා බ්‍රහ්ම අක්ෂරය කියලා. ඒකින් පටන් ගන්න කිව්වා. ඒකෙන් තමයි පස්සේ කාලෙදී හැම මන්ත්‍රයකටම හැම මේකකටම ඕම් කියන එක ආවේ. මම ඔබට මේ පොඩ්ඩක් කියා දෙන්නේ මේ හිස් පුද්ගලයන්ගේ ഘോഷාව නැත්තම් දන්නේ නැත්තම් රැවටෙනවා ඇත්ත කියලා. එතන අපාය අක්ෂරයක් නයන්න නයන්නෙන් පටන් ගන්න එපා කිව්වා කිසි දෙයක් නැත්තර නැති වෙනවා කිව්වා. ඒ මොකද හේතුව බෞද්ධ සියලු දෙනා එක්කිනාට එක්කිනා මුණ ගැහුණාම කියනවා නමෝ බුද්ධාය. නයන්නෙන් පටන් ගත්තා. නයන්නෙන් පටන් ගත්තේක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විනාශ කරන්න බ්‍රාහ්මණිය හදාපු කුමන්ත්‍රණේ. මේ හිස් පැවිද්දු දන්නේ නැහැ මේවා. බ්‍රාහ්මණිය හදාපු කුමන්ත්‍රණේ නමෝ බුද්ධාය කියලා මිනිස්සු කියනකොට එක්කිනාට එක්කිනා මුණ ගැහුණාම දැන් අපි දැන් උදේට සාමාන්‍යයෙන් උදේට කියන්නේ good morning කියන හම්බුනම් දැන් අපි කියන්නේ. මේ වගේ බෞද්ධ සමාජයේ කිව්වේ මොකද්ද? නමෝ බුද්ධාය. අපේ රටේ බෞද්ධ සමාජේ නැති වුණා, පිබිහි වුණා සමාජයක් මේ නැකස් සමාජය. ජෝතිෂි බලලා හැමදේම කරන. ඒගොල්ල මුණ ගැහුණාම කියනවා ආයුබෝවන්. ඒක ආවේ ඒ සමාජේ. බෞද්ධ සමාජයේ මොකද තිබුණේ? එක්කිනක් මුණ ගැසුනම නමෝ බුද්ධාය කියලා කතා කරනවා. මේක සම්පූර්ණ විවාහයෙන් අයින් කළා බමුණු ටික. ඒත් බලන්න මේක මේ සමාජයේ මේ බමුණන්ගේ මත කොච්චර දරුණු විදියට ගියාද කියන්නේ අපේ ජාතික ගීයේ නමෝ නම මාතා කියලා තියෙන එකට ඔක්කොම හිස් පැවුද්ද කෑ ගැහුවා මේක නමෝ නම මාතා කියලා දාන්න එපා ඉස්සරහට නයන්නක් තියෙනවා අපාය අක්ෂරයක්. එන බමුණු ටිකක් නිදලා තියෙන්නේ. දනුත් ඉන්නේ බමුණු පරපුරු තමයි. ඊට පස්සේ කිව්වා ඒක එපා අප ශ්‍රී ලංකා අයන්නේ දාන්න කිව්වා. ඒ ගණේ හොඳයි කිව්වා. ඕම් වෙච්ච දේවල් අහන්න ජාතික කී මොකද තියෙන්නේ කියලා මේ තියෙන බ්‍රාහ්මණ මතේ. මම හරි ස්වාධීන කෙනෙක්. මම ධර්මයේ තුලින් ස්වාධීන වෙච්ච කෙනෙක්. එතකොට බලන්න මම මේ කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය පවා අල්ලගන්න බෑ බමුණු මතවලින් බලන්න ගිය දවසට. එදාට අර්ථය පවා විකෘති වෙලා යනවා. ඉතින් ඔබ හරියට තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරීම ලස්සනයි. හරිම විද්‍යානුකූලයි. විද්‍යානුකූල කියලා කියන්නේ මේ දැන් වර්තමාන විද්‍යාවෙන් කතා කරන මේ ඉලෙක්ට්‍රෝන පොටෝන නෙවෙයි. හරිම මේ හේතුඵල ධර්මයෙන් යුක්තයි. ඒකට මම විද්‍යානුකූලයි කියන්නේ. හේතුඵල ස්වභාවයෙන් යුක්තයි. හරි නවීනයි මේ ධර්මයේ. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කය අපිරිසිදුනේ මෙහෙම. එහෙනම් අපි දවස් දෙකක් නාන්න බැරි වුණා කියලා කොණ්ඩේ හොද ගන්න බැරි වුණා කියලා දාත් මැද ගන්න බැරි වුණා කියලා රෙදි ටික හොද ගන්න බැරි වුණා කියලා කලබල වෙන්න එපා. ඇයි කය අපිරිසිදු වෙලා නැහැ. කය අපිරිසිදු වෙලා නැහැ. හැබැයි ප්‍රාණඝාතයකට, සත්ව ඝාතනයකට, මිනිස්ස ඝාතනයකට සම්බන්ධ වුණා. කලබල වෙන්න. මොකද? කය අපිරිසිදු වුණා. ඊළඟට සොරකමකට සම්බන්ධ වුණොත් කලබල වෙන්න. කය අපිරිසිදු වුණා. ඊළඟට වරිතිකාම සේවනයේකට හවුල් වුණොත් ඉක්මන්ටික්මන්ට කලබලලා යන්නේ පිරිසිදු කරගන්න කය අපිරිසිදු වෙන හැටි අපිට ඉස්සරහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ චුන්දට කියන චුන්ද ඒ වගේම වචනේනුත් මිනිසයා අපිරිසිදු වෙනවා. වචනේනුත් අපිරිසිදු වෙනවා. කොහොමද අපිරිසිදු වෙන්නේ? ඔව්, ඉන්නවා කෙනෙක් බොරු කියන. සභාවක් මැද්දට ගිහින්, පිරිස මැද්දට ගිහින්, ඥාතීන් මැද්දට ගිහින්, සමූහයක් මැද්දට ගිහින්, ඒක රාජකාරි මට්ටමෙන් එයාගෙන් ඇවිල්ලා අහනවා, ඔබ මේක දන්නවාද? දෙනියක් දන්නවා. එයා කියනවා, අනේ මන් දන්නේ නැහැ කියනවා. අනේ මන් දන්නේ නැහැ කියනවා. ඔබ මේකට හවුල්ද? අනේ මම මේ ගැනම කවත් දන්නේ නැහැ. ඔබ ආර පිරිසත් එක්ක හිටියද? අනේ නැහැ. ඔබ ආරක දැක්කද? අනේ මම දැක්කේ නැහැ. මේක තමයි බොරුව. ඉතින් ඊළඟ එක තමයි ඔබ දැක්කේ නැද්ද? නැහැ මම දැක්කා. අර නුදුටුදී දැක්කා කියන බොරුව. නුදත්තදී දැක්කා කියන. එතකොට බලන්න මේ බොරු කීම කියන එක වචනෙන් තමන් අපිරිසිදු වෙනවා කියලා එයා දන්නේ නැහැ. මට නම් පේනවා හරියට බොරු කියන මිනිස්සු. නොදුටු දේවල්, නොදකපු දේවල් දැක්කා. හරියට පව කරනවානේ. දැන් අර බුදුරජාන් වහන්සේගේ කාලෙත් මිනිස්සු හරියට මහාන වෙච්ච අය පව හරියට බොරු කියලා තියෙනවා. හරියට පව කරලා තියෙනවා. නොදුටු දේවල්, නොදැක්ක දේවල් මේ ඇස් දෙකෙන් දැක්කා වගේ කියනවා. එතකොට ඒක මොකද්ද? වචනෙන් අපිරිසිදු වීම. වචනෙන් අපිරිසිදු වීම. ඒ කියන්නේ දැන බොරු කීම. ඒ කියන්නේ දන්නවා මේ. දැන බොරු කියන. බොරුවක් බව දන්නවා. දැන බොරු කියනවා. එතකොට එක තැනක තියෙනුනේ අර සාරිපුත්ත මහ රහතන් වහන්සේට චෝදනා කරන්න බලාගෙන හිටියා භික්ෂුවක්. උන්වහන්සේ වඩිද්දි උන්වහන්සේ චාරිකා වඩින්න පිටත් වුණා. වඩින්න පිටත් වෙද්දි උන්වහන්සේගේ සිවුරු කොණක් මෙයාගේ ඇඟේ වැදිලා. බලන්න බුදු කෙනෙක් ඉඳිද්දි හිස් පුද්ගලයෝ හිටියා නේතන. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිටත් වුණාම බුදුරජාණන් වහන්සේ කියලා පැමිණ කළා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පිටත් වෙච්ච විදිහ අන්තිම වැරදි කිව්වා. මගේ ඇඟේ හැප්පිලා මම විසුවෙන්න ගිහලා අන්තං අමාරු බේරුණා. මේ සමාවවත් ගත්තේ නැතුව ගියා කිව්වා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මග වඩිනවා. ආපහු එන්න. ඒක දිහා ලස්සන වැඩක් වුණා. මුගලන් මහරහතන් වහන්සේ සංඝයා කැඳෙව්වා නේ. ඕන් සාරිපුත්තයන් වහන්සේ සිංහනාදයක් කරනවා කියලා. එතකොට අන්තිමට සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුද කියලා අඳුනගත්තාම බුදුරජාණන් වහන්සේ අර පුද්ගලයාට අර සිවුරු දාගෙන හිටපු පුද්ගලයාට කිව්වා හිස් පුරුෂේ සමාව අරගන්න කිව්වා. ඔළුව පැලිලයයි කිව්වා හත් කඩකට. තීකල ඉසේනම් මේකල කවර කතාවද? ඉතින් ඊළඟට වචනෙන් අපිරිසිදු වෙනවා. ඔව්. මෙතනින් අහගෙන ගිහින් එතන කියනවා, මෙතන බිඳවන්න. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා, එතන බිඳවන්න. මේක තියෙනවා. ඉති සමග්ගාණං වා බෙත්තා. සමගි වෙච්ච අය ওই විදිහට බෙහෙද කරනවා. සමගි වෙච්ච අය බෙහෙද කරනවා. දැන් මට සමහර පැමිණි ලියනවා සමහර අම්මලා මේ බැඳපු දරුවන්ව බේද කරනවා කියලාම් කියලා. අම්මලා අම්මලා පුතාට කියනවා ලේලිට විරුද්ධව. මේ හේතුවක් නැහැ. ඊටසේ පුතාගේ ලේලිට බයිනවා. සමගිය බිඳුනා. අම්ම සතුට වෙනවා. ඉතින් අම්ම බලන පොත් බලනවා. මුදේට ගාත කියලා වඳිනවා. එතකොට පේනවා අපිට මොකද්ද මේ වෙන්නේ? අපි පිරිසිදු වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැති කම. දැන් උදේට හවසට හොඳට නාලා මූණකට හොදගෙන ලස්සන මල් වට්ටියක් කඩලා තැඹිතිල් ගාලා ඔළුව පීරලා ඊට පස්සේ බුදුන් වඳිනවා. වැඳලා ඇහැල්ලා ඊට පස්සේ ආරකි මෙහෙමයි, ආරක මෙහෙමයි, මෙහෙම වුනේ. ඊතර පිරිසිදු බව හිවි මොකෙන්ද? ආරකකලී සමාජී තැනක් ගන්න, ගෞරවය ලබන්නයි. මම මෙහෙම කෙනෙක් උඹලා මට සලකපල්ලා කියන කාරණේ කියන්න නිසා පිරිසිදු වෙන්නේ මොකෙන්ද කියලා තමන් දන්නේ නැහැ. පිරිසිදු වෙන්නේ කේලම් නොකීමේ. දැන් මේකේ තියෙනවා හරි ලස්සනට මේ කේලම විස්තර කරලා තියෙනවා. ඉති සමග්ගානංව බෙත්තා සමගී වෙච්ච අයව ওই විදිහට බිඳිනවා. සමගී වෙච්ච අය බිඳිනවා. බින්නානංව අනුප්පදාත බිඳිච්ච අයව තව තවත් වෙන් කරනවා. හරි යගේ උඹලායින් වෙච්ච එක. හරි යගේ බේරිච්ච එක. එකතු වෙලා හිටියනම් ඔයිට හපන. යසයි කියලා කියන. කිව්වහම ඊට පස්සේ මතක් කරලා දෙනවා. මෙහෙමයි උඹලට කිව්වේ. මෙහෙමයි උඹලට කිව්වේ. ඊට පස්සේ ආරගොල්ලෝ ඉතින් කියනවා දැන් තවත් බිඳිනවනේ හිතන්නේ සසර වසනාතුරු අපිට නම් දකින්න ලැබෙන්න එපා මේ වුන්ව කියලා. එතකොට මොකද්ද මේ? බිඳිච්ච අය තවත් බිඳිනවා. වග්ගා රාමෝ වර්ග කළා කොටස් කළා බෙදලා සතුට වෙනවා. වග්ග රතු ඒ එයාගේ වැඩේ ඒක තමයි. ඒකට ඇලි ඉන්නවා. මොකද ඒ කණ්ඩායම් කළා කෑලි කඩලා ඒක තමයි යාගේ රස්සාව. වැඩපිළිවෙල. ඒකෙන් තමයි සතුට වෙන්නේ. වග්ග නන්දි ඒකින් ලොකු තෘප්තියක් ලබනවා එයා. කේලම් කියලා. කණ්ඩායම් බෙදලා කඩා කප්පල් කරලා විසිරුවලා අඩුගානේ ලියුමක් හරියවනවා. ලියුමක් හරියවනවා. යවල මොකද කරන්නේ? මිනිස් සැකී උපද්දවන අහිංසකයන්ගේ හිතවලට ගිනිගෙඩි දෙනවා විනාශ කරනවා. එතකොට මේ ඔක්කොම මොනවද? වචනයෙන් අපිරිසිදු වීම. වචනයෙන් අපිරිසිදු වීම. බුදුරජාණන් වහන්සේගේ මේ ශික්ෂාපද පිළිබඳ විග්‍රහය හරිම ආශ්චර්යයි. ඒ කියන්නේ මිනිසියෙකුගේ චේතනාවක් මේ කෙලෙසිලා චේතනාවයක තියෙන පිරිසිදු බව කෙලෙසිලා විනාශ වෙලා එයා ඒක වචනවලට හරවන හැටි හරි පුදුමයි. ඊළඟට තියෙනවා පරුසා වාචෝ පරුස වචන යාසා වාචා අණ්ඩක කක්කස වචන තියෙනවා රළුයි කර්කසයි පරකටුකයි අහන්න හරීම කටුකයි පරාභි සජ්ජිනී ඒ කියන්නේ අනුංග කෝප ගස්සන වචන කෝද සාමන්ත ක්‍රෝධයටම බරවෙච්ච වචන අසමාදි සංවත්තනික මේ ඒව අහුවට පස්සේ මිනිස්යාගේ හිතේ තියෙන සාන්තිය නැති වෙලා යනවා. ආන් ඒවට කියනවා පරුසා වාචා කියනවා. චුන්ද මිනිස්සී අපිරිසුදු වෙනවා ඔන්න ඔය විදිහට සතර ආකාරයි. දැන් බලන්න එහෙනම් මේ ලෝකයේ තුල තියෙන්නේ වර්තමානයේ අපි ජීවත් වෙන මිනිස් සමාජය තුල තියෙන්නේ මිනිස් ලෝකයේ තුල තියෙන්නේ අපිරිසිදු බවමයි නේද? ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චුන්ද මිනිස්සේ අපිරිසිදු වෙලා දූෂිත වෙලා යනවා මානසිකව කාරණු තුනකින්. එකක් තමයි ඒකච්ච අභිජ්ජාලු අභිද්‍යාවෙන් යුක්තයි. මොකද අවිද්‍යාව කියන්නේ යන්තම් පරස්ස පරිවිතූප කරනන් අනුන් අයත් ඉඩකඩන් දීපල ගහකොළ වතු පිටි සතාහිපාව ඇද්ද මෙවට ආසා කරනවා. අහෝවත යන් පරස්ස තන් මම අස්සාති අනුන් සතු යමක් තියනවා නම් ඒක මගේ වේවා. බලන්න මේක මොහොතක් යනවාද මේ සිටිවිලි වලින් මනස දූෂිත වෙන්නේ මොහොතක් යන්නේ නැහැ. අනේ අසවලා ළඟ තියෙනදී මා සතු වේවා මට ලැබේවා. එතකොට අනුන් සතු යමක් ඇද්ද ඉඩකඩන් ගහකොළ වතු පිටි ගෙවල් දොරවල් මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේක මේ මේක සාමාන්‍ය අපි ගත්තොත් ඔන්න ඉඩමක් තියෙනවා. අපිට ඕනේ ඉඩම ගන්න. අපි අයිතිකාරයෙක් ගිහිල්ලා අනවා මේ ඉඩම විකුණනවාද? ඒක අයිති නැහැ මේකට. වාහනයක් තියෙනවා. අපි යනවා ගිහිල්ලා මේ වාහනේ විකුණනවා. විශාල ගහක් තියෙනවා. අපිට ලී ඕනේ. අපි යන ඔයා මේ ගහ. එතකොට අපි කරන්නේ මොකද්ද? එයාට ඒකට සරිලන ඒකට සරිලන මිල දීලා තමයි මේක ලබා ගන්න. එතකොට ඒක ආයිති නෑ මේකට. මේක කියන්නේ කරන්නේ මේ. ඒ කියන්නේ අනුන් සතු දේවල් තමන්ට ආයිති කරගන්න ඊට පස්සේ මෙයායි දරුණු ප්ලෑන් කරනවා. එක්කෝ අනුවින හදිවින කොඩිවින කරනවා. එතකොට ආයි ඔක්කොම එපා වෙලා දාල යනවා. ඊට පස්සේ දාල යනකොට දාල යන්න හදනකොට කියන දන් යන්නේ සුළු ගන්න තුට්ටු දෙකට යා ගන්න. අන්න ඒක අවිජ්ජාවෙන් වෙන්නේ. තමන් සතු කරගන්න. මානසිකව එයා හරියට ප්ලෑන් කරනවා ඒකට. අනුන් සතුදී තමන් සතු. ඔන්න මේ පැත්තේ කඩයක් තියෙනවා. තමන් ඔන්න කඩයක් කුලියට ගත්තා. අයිතිකාරය නෙමෙයි දැන් තමන්. අයිතිකාරට මේක ඉපා වෙන්න වැඩ කරනවා. අන්න අවිද්‍යාවෙන් ඒක කරන්නේ. මානසිකව එයා පිරිහිලා. මානසිකව අපිරිසිදුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසිකව කිලුටු වී අපිරිසිදු වී යන ඊළඟ එක ව්‍යාපන්න චිත්තෝ හෝති පදුට්ඨ මන සංකප්පෝ. දේශසහගත සිටින් ඉන්නෝ දූෂිත වූ කල්පනා ඇතුව. කොහොමද ඉමේ සත්තා මේ සත්වයෝ හඤ්ඤන්තු වෙනසිට්වා බජ්ජන්තු බැඳෙත්වායි උච්චිජ්ජන්තු නැසෙත්වා විනස්සන්තු විනාශවිත්වා මාව අහිසුන් ඉති ඔවුන්ට ඉන්න ලැබෙන්නේපා කියලා හිතනවලු. මේව ලෝකේ නැද්ද? මේ ලෝකේ තියෙනවා. නැසේවා වෙනසේවා. දැන් අපි ගත්තොත් මේ ලෝකේ ඔබ හිතන්නේ පුදුම හිතේ මේ ලෝකේ මිනිස්සයා ජීවත් වෙන මිනිස්සයාගේ මේ මිනිස් කෝටි ගණන් බඩගිනින නමුත් ලෝක ආදායමෙන් හතරින් දෙකකට වැඩි ප්‍රමාණයක් යන්නේ ආයුධ හදන්නයි. මනුෂ්‍යයා තුළ මේ දූෂිත වෙච්ච මනස කොච්චර ලෝකයට බලපෑම් කරලා තියෙනවද? ඊළඟට දැන් ඔන්න තෙල් ප්‍රශ්නේ එනවා. එනකොට දැන් අලුතින් මහන්සි වෙනවා බටහිර රටවල් මිනිස් ආහාර යොදාගෙන ජීව තෙල් හදන. ඒත් ලෝකෙ බියපල කරනවා මිනිසුන්ට. තව ටිකක් ඉස්සරහට මිනිස්සු කව් විශාල කෑම හිගයකට මුණ දීලා මැරෙයි කියලා. ඉස්සල්ලාම මැරෙන්නේ ධනවත් නෙවෙයි. ඛණ්ඩ නැති මිනිස්සු ටික. ඒ නිසා මේ බලන්න මේ ලෝකේ ගන්න එක රටක ගන්නකට තීරණයක් අනිත් රටට බලපාන හැටි. මොකද හේතුව? ඒකාට එක යටත් කරගෙන සිටීම නිසා. ඉතින් හිතන්න බෑ මිනිස්සුන්ගේ තියෙන ද්විසහගත ආකල්ප. ඊළඟට තියෙනවා මිත්‍යා දෘෂ්ටිය. ඒක මානසිකව ඇති වෙන එකක්. විපරීත දස්සිනෝ. දැක්ම කන පිට හැරිලා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකද්ද? දැක්ම කන පිට හැරිලා විපරීත දර්ශනෝ. ඒ දර්ශනේ යථා භූතයකක් නෙමෙයි. දර්ශනේ කියන්නේ දැක්ම. දැක්ම කියන්නේ යා ජීවිතයේදී හා දකින කෝණේ. ඒක විපරීතයි. කොහොමද නැත්ති දින්නම්? දීමේ විපාක නැත. නැත්ති ඊට්ටං උදපදව කිරීමේ විපාක නැත. නැත්ති හුතං සේවාවන් කිරීමේ විපාක නැත. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. හොඳ නරක කර්මයන්ගේ පල විපාක නැත. නත්ති අයං ලෝකෝ මෙලොවක් නැත. නත්ති පරෝ ලෝකෝ පරලොවක් නැත. නත්ති මාතා මවක් නැත. නත්ති පිතා පියෙක් නැත. නත්ති සත්තා ඌපපාතිකා ඌපපාතික සත්වයෝ නැත. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගත සම්මා පටිපන්නායේ ඊමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. මෙලව පරලෝ දෙක සුඛීය විසිෂ්ට වූ ප්‍රඥාවෙන් දැකලා මනාලෙස ලෝකයට හෙළිදරව් කරන සමන බ්‍රාහ්මණයෝ නැත. මේක තමයි කියන විපරීත දැක්ම. අද ඒක නැද්ද ලෝකේ? අද ඒක තමයි ලෝකේ තියෙන්නේ. කියන චුන්දෝ විදිහට තමයි මේ මිනිස්සු ත්‍රිවිද අසුචි අපිරිසිදු බවට පත් වෙන්නේ. ඊරවස කියනවා බුදුරජාණන් හරි ලස්සන මේ ඉමේකෝ චුන්ද දස අකුසල කම්මපත. චුන්දේ මේකට තමයි කියන්නේ පත කියලා කියන්නේ මාර්ගයට. අකුසල ක්‍රියාවන් කරන්න පාර කපලා තියෙන්නේ ওই විදිහටයි කියනවා. ඒතර අකුසල ක්‍රියාවන් වලට පාර කැපිලා තියෙනවා දස ආයුරකින්. මිනිස්යාගේ ජීවිතේ කියනවා ඒ නිසා චුන්ද මේ අකුසල ක්‍රියාවන්ගෙන් යුක්ත වූ පුද්ගලයා පාන්දරින් නැගිටලා ගේ අතු ගෑවත් අපිරිසිදුයි. පාන්දරින් නැගිටලා ගේ අතු ගන්න බැරි වෙලා ඒක එහෙම නැත්තම් අමුගුම ගෑවත් අපිරිසිදුයි. ඊළඟට අමු තනකොළ ඇතිරුවත් අපිරිසිදුයි. පාන්දරින් නැගිටලා ගිනි දූණියක් හදලා ගිනි පූජා කළත් අපිරිසිදුයි. ඊළඟට හිරු නැගෙන අයුරු බලා සූර්ය නමස්කාර කළත් අපිරිසිදුයි. උදේ හවහා වතුරට බැහැලා මුළු ඇඟම හොඳට පොල් කොස්සකින් අතුල්ලා සේදුවත් අපිරිසිදුයි. අපිට මේකට පුළුවන් දාන්න අපේ ටික. සුදු ඇඳත් අපිරිසිදුයි. සුදු පිරුවට ඇඳගෙන හිටියත් අපිරිසිදුයි. කනකර අබරණ ගලවුලා සිටියත් අපිරිසිදුයි. උඹල කඩ නොකෑවත් අපිරිසිදුයි. ඔන්න අපිරිසිදුකම. හරීම ලස්සනයි මේ. එළෝළුයි බතුයි විතර. හැන්දක්වත් මොහු කරන්නේ නැතුව හිටියත් අපිරිසිදුමයි. තංකිස්ස හේතු චුන්දේ මක්නිසාද යත් එමේ චුන්ද දස අකුසල කම්මපතා අසුචීව හොಂತಿ අසුචි කරන මේ දස අකුසල කර්ම මාර්ගයෙන් තමයි සත්වයා අපිරිසිදු වෙන්නේ. මේකෙන් අපිරිසිදු කරනවාමයි සත්වයාව කියනවා චුන්ද මේ අකුසල කර්මපතයන්ගෙන් සමන්විත වීම හේතුවෙන් තමයි කියනවා මේ ලෝකේ නිරේ කියලා එකක් දකින්න ලැබෙන්නේ. මේ ලෝකේ නිරේ කියලා තියක් දකින්න ලැබෙන්නේ මේ අකුසල කර්මපත නිසා කියනවා. මේ ලෝකේ තිරිසන් ලෝකයක් පෙනෙන්නේ තිරච්ඡාන යෝනි පඤ්ඤායති. තිරිසන් ලෝකයක් පෙනෙන්නේ මේ අකුසල කර්මපත නිසා. ප්‍රේත ලෝකයක් පෙනෙන්නේ මේ අකුසල කර්මපත නිසා. යම්තාක් දුගතියද්ද ඒ සෑම දුගතියක්ම තියෙන්නේ මේ අකුසල කර්මපත නිසා. බලන්න අපි කොයිතරම් අවිද්‍යා සාගතිකදල මෙහෙම බුද්ධ දේශනා තියෙද්දී අපි කෙනෙක් මැරිච්ච ගමන් අපි හිතනුනේ අය පිරිතුලක ගියාවත්ද. එතකොට බලන්න මේ මොනතරම් සමාජය තුල අවිද්‍යාවක් නුදැනීමක් අනුවබෝධයක්ද තියෙන්නේ කියලා. ඊර්වසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද මාෝය විස්තර කළේ මනුෂයා අපිරිසිදු වීම. දැන් ඔන්න දැන් බලන්න මේක වැදගත්කම එකයි. මාත්‍රිකාව කතා කළේ කොහොමද? පිරිසිදු වීම. එහෙනම් පිරිසිදු වීමට කලින් අපි අඳුනගෙන ඉන්න ඕනේ අපිරිසිදු වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද චුන්දේ කච්චු පානාති පාතම් පහය. එක්කෙනෙක් ඉන්නවා මනුෂ්‍ය ඝාතනේ සත්ව ඝාතනේ අත්හරිනවා. පානාති පාතම් පටිවිරතෝ මනුෂ්‍ය ඝාතනෙන් සත්ව ඝාතනෙන් වැළකී ඉන්නවා. නිහිත දඬු දඬු මුගුරු අත්හැරලා ඉන්නවා. නිහිත සත්තු අවියාවිද අත්හැරලා ඉන්නවා. ලැජ්ජී ලැජ්ජයි. ද ලැජ්ජ මොකේද? මනුෂ්‍ය ඝාතනෙට ලැජ්ජයි. සත්ව ඝාතනෙට ලැජ්ජයි. දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පී තානුකම්පී වාසය කරනවා. මේක තිබුණා අපි ළඟ. මේක තිබුණා අපි ළඟ. ඉස්සර මිනිස්සු හරියට පාවිච්චි කරලා තියෙනවා ගොවිතැන් වලට මේ හරියට කෙම් ක්‍රමය. ඒ හැම කෙම් ක්‍රමයකින්ම හැම දේශීය ඖෂධයකින්ම සත්තුන් අයින් කළා මිසක් හානි කළේ නැහැ. ද හේන් කොටද්දි ඉස්සර සමහර කුඹුරු වල සතුන්ට කොටසක් වෙන් කරනවා. මුළු කුඹුරම කපන්නේ නැහැ. පුංචි කොටසක් වෙන් කරනවා ගිරවුන්ට මයිනන්ට. අනිකු සතුන්ට චූටි කොටසක් වෙන් කරනවා ඉස්සර. මේ සතුන්නේ කොටස කියලා. බලන්න කොයිතරම් දියුණු සමාජයක් අපිට තිබිලාද. හේනක් කොටන්නේ යනකොට කෑ ගහලා කියනවලු අනේ සතුන්නේ ඵලයල්ලා. මට මේ හේන කොටා ගන්න කියලා. දැන් එහෙම නෙමෙයි සතා ඉන්නවද ගහපම් බිහිත. උඩුකුරු ඉන්නම් වෙලා වැටෙනවා. සතා එතනමයි. කැරපොත් හිටෙත් ගහපම් බීත. මියා හිටියද බෙල්ල කපාපන්. චූටි සතා හිටියද මරාපන්. එහෙම නෑනේ නේ. දැන් බලන්න මේ සත්තු ගැන කල්පනා කරද්දී මේ බටහිරෙන් ආපු මේ අපායගාමි මාර්ගේ කොයිතරම් දරුණද කියන්නේ. මම සාමාන්‍ය සිද්ධියක් කියන්නේ මේ මිනිස්සු ගැන. ඉස්සර ලංකාවේ මිනිස්සු කුකුල් මාස් බිත්තර කෑවා. ඒ කොහොමද කළේ? ඒක හරි කියන්නේ. නමුත් මම ඒකේ කියන පොඩි සමාජමය වශයෙන් සංස්කෘතියක් තියෙනවා. මොකක්ද? ගහක පුංචි ගයක් හදනවා කුකුලන්ට. හදලා ඉනිමගක් තියෙනවා කුකුලන්ට නගින්න. ඊටපස්සේ උන් හරි විනෝදෙන් උන්ගේ පවුල හරි විනෝදෙන් වටේ පිටේ ඇවිදගෙන කාලා බීලා ඔය කොයි හරි බීත්‍තරයක් දාලා ඊටස ආයේ නැගලා හවහට ඉන්නවා ඒකේ. ඇයි ඒක දාලා තින්නේ එහෙම? නරියනවට. නරියට බෑ ඉනිම ගියන්නේ. කුකුල එහෙම ඉන්නවා. ඊට මම දන්නේ නැහැ ඒ කුකුලා මැරුවද නැද්ද කියලා. මම කියන්නේ ඒ කාලේ තිබිච්ච සමාජෙ තිබිච්ච එකක්. මේ කාලේ කුකුල් පෙටිය ඉපදිනවා. ඉපදුනාට පස්සේ අර පුංචි පොඩි ප්ලාස්ටික් චූටි හිල් හිල් දාපු ඒක තමයි අරගෙන යන්නේ. හිර කළා. අරගෙන ගිහින් ඊට පස්සේ යාව දානවා ෆාම් එකේ කූඩුව ඇතුළට. එයා හිරු දකින්නේ. එයා මේ එළිය පහළිය ගිහිලා පවුරු ගාලා කන්නේ නැහැ. එයාට කිසි විනෝදයක් නැහැ ජීවිතේ. එයාට කිසි සතුටක් නැහැ. එයා ඒක ඇතුළේ බයෙන් ඉන්නවා. ඊට පස්සේ එයා ඕක ඇතුළේ හැදිනවා දවස් ගානක්. මේ බලන්න බටහිරින් අපිට ලැබිච්ච දේ මේ කියන්නේ. ඊට පස්සේ එයා දවස් ගන්න ඕක ඇතුළේ හැදිනවා. හැදිලා හිට ඊරස යාව ආය හිර කළා ආය කූඩුවක දාලා එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා දැල් ගහපු තව කූඩුවක දාලා එයාට පේන්න අනිත් මිනිස්සු ඉන්දියාවේ නම් එහෙමයි කරන්නේ. ඊට පස්සේ ඉල්ලනකට දැන් දවස් ගණන් ඒ සතා ඉන්න වතුර බින්දුවක් නැහැ. හාල් ඇටයක් නැහැ. පිපාසයෙන් බඩගින්නෙන් ඒ සතා ඉන්නවා හාමතේ වේලි වේලි ඉන්නවා. තව කවුරු කෙනෙක් සල්ලි දීලා යාම ඇනවුම් කරනකම්. මේක තමයි අපිට ලැබිච්ච දේ බටහිරින්. දැන් බලන්න හරක්. අපි හරකට අපි එළ දෙනට අපි කියන්නේ කිරියම්මා. ඉස්සර අපේ මුත්තලා හත්තලා කිරියම්ම කියලා අත ගන්නෙ කිරියම්මට කියලා කවනවා තනකොළ. අපේ කිරියම්ම කියලා අත ගන්නවා. එක්කගෙන යනවා. කෑම දෙනවා. හරක සම්බන්ධිනු තියෙන හරකට බොහොම ආදරේ. මේ මුස්ලිම් මිනිස්සු හරක් මරන තුරු හරි අර බලන් රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා. අපි හරක් මස් කාපු జాතියක් නෙවෙයි. කාලා නැහැ හරක් මරලා නැහැ කවදාවත් ලංකාවේ. එතකොට බටහිර මොකද කරන්නේ? හරක චූටි කාලේ ඉපදුනා ගාල් කළා. අර පුංචි තීරුවක මුළු ජීවිතේම යා හිටගෙන ඉන්නවා. දැන් ඕක බලලා තමයි දැන් බටහිර සුද්ධන්ට හරි පස්සෙන් දැන් බුදුදහම ගියානේ. බුදුදහම ගියා. ඒගොල්ලෝ යන මේ ස්ලෝටර් හවුස් වලට යනවා. ඒගොල්ලෝ ගිහලා බලනවා මේ සතා ඉන්නේ කොහොමද? ඒගොල්ලන්ට හරි ෂොක් එකක් වදිනවා. මෙහෙමද මේ සතා හැදින්නේ කියලා. ඊට පස්සේ ඒ සතාර චූටි තීරුවේ ඉන්නවා ඉතින්. අර මැෂින් එක පටිය දිගේ එනවා පීදුරු. හොම්බ දාලා ඒ පීදුරු කනවා. ඊට පස්සේ සතා ඒකෙම કૃතිම විදියට કૃතිම සිංචන වලින් ගැබ් කරනවා. ඒකෙම බඩ ලොකු වෙලා ගැබ්බර වෙනවා. ඒකෙම බටේ ගහලා කිරි ගන්නවා. ඒ કૃතිම අපි බොන්නේ ඔය. ඊට පස්සේ ඒකම බෙල් ටිකක් දිගේ ගිහිලා ඒකෙම මැරිලා මස් වෙලා යනවා ටින් වලට. මේක තමයි බටහිර දර්ශනේ. ඕක තමයි උඩ දාගෙන කියන්නේ නූතන විද්‍යාවේ බුදුදහම දෙකම එකයි කිය කි. එතකොට අර මම කියන්නේ අපේ පෙරදිග සමාජයේ සතෙකුට තිබිච්ච ලස්සන ජීවිතේ ඒකවත් නැහැ. ඒ සුන්දරකමක් නැහැ මොකුත් නැහැ. ඒ නිසා මේ මිනිස් වර්ගයා ඊළඟට බටහිර සමාජයේ පසුගිය දවස්වල පෙළපාලේ ගියා. ඒ තරුණ ගෑණ ළමයි මේ ඉස්කෝලේ යන ගෑණ ළමයි ඒගොල්ලෝ පෙළපාලේ යනවා. අපිට අයිතිය තියෙන්න ඕනේ බඩට හම්බෙන ළමයි මරන්න. පෙළපාලේ යන ඒගොල්ලෝ ඇබෝෂන් එකට අයිති ඉල්ලලා ඉතින් ඒ ලෝකෙ මෙහෙට එන ඉතාම සුළු දෙයක් මේ ඇස්පියාගෙන එනවා මෙහෙට ඒක. ඇස්පියාගෙන මෙහෙට එනවා ඒක. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ජීවිතේ අපිට ඉස්සරහට තව තව ප්‍රායෝගිකව අමාරු වෙනවා. ඒ මොකද මේ බටහිරින් මුළු ලෝකෙම විනාශ කරගෙන යන්නේ මේ. ඉතින් අපි පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ මේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටින්නේ නෑවෙ නැතුවට දවස් දානක් කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිසිදුය. ඊළඟ දේශනා කළා අදින්නාදානම් පහය සොරකම අත්‍යර අදින්නාදාන පටිවිරුතෝති. සොරකමෙන් වැළකී වාසය කරනවා. කොහොමද? ගමේ වේවා, අරන්නේ වේවා, අනුන් සතු දෙයක් ඇද්ද ඒක සොරසිතින් ගන්නෙ නෑ. සොරසිතින් ගන්නෙ නෑ. අන්න ඒක තමයි එයාගේ ජීවිතේ තියෙන අභිමානය. අතන තමයි අර මනුස්සයාට හදවතක් තියෙනවා කියන්නේ. ප්‍රාණඝාතයෙන් වෙලා නම් එයාට හදවතක් තියෙනවා. සොරකමින් වෙලා නම් එයාට පෞරුෂයක් තියෙනවා. එතකොට එයා හරි අභිමානවත් කෙනෙක්. ඇයි එයා කිසි දෙයක් එහෙම අනුසතු දෙයක් ගන්නෙ නැහැ. දැන් බලන්න මේ රටවල් වලට ආවනේ ඒකාතකින් බයිබල් අරගෙන ඒකාතකින් කඩු අරගෙන එළ මේ රටේ හැමදේම ගත්තේ නැද්ද? හැමදේම සූර ගත්තේ නැද්ද බටහිරින් අවිලා? සොරකම් අනුන් සතු දේවල් සොරසිතින් අරගෙන ගියා. විනාශ කළා. නැති කළා. දැන් ඌව වෙල්ලාස්සේ විශාල කුඹුරු අස්වද්දවත් හරි සරුසාර කුඹුරු. අද අපිට කුඹුරක් වගා කරන්න පුළුවන් බෙහෙත් ගහන්න නැතුව. මොනතරම් විස බෙහෙත් ගහනවද? ලංකාවේ තමයි වැඩිපුරම බෙහෙත් ගහන මිනිස්සු ඉන්නේ. කුඹුරු වලට, වගාවට. දැක්කද කීඩාව ගියා වහකුප්පිය ගෙනාව ගැහුවා. දැක්කද මේ පොඩි සතා ගියා වහකුප්පිය ගෙනාව ගැහුවා. අද එහෙම තමයි ගොවිය ගොවිතැන් කරන්නේ. ඊට පස්සේ ඒ වහ ටික ඔක්කොම උරනවා පොළොවට. පොළොවෙන් උල්පත් වලට යනවා. භූගත ජලයට යනවා. අද ලංකාවේ, අනාගත ලංකාවේ විශාල පිරිසක් මැරේවි වකුගඩු රෝගින් වෙලා. මේ ඔක්කොම අපිට බුදුදහමයි විද්‍යාවයි එකයි කී කියන සමාජයට අයිති වෙන ඉරණම මේ. ඉතින් අපි සම්පූර්ණයෙන්ම අපි මේක අවබෝධ කරගන්න ඕනේ. අපි කොහොමද මේකෙන් බේරිලා ඉන්නේ කියලා. සොරකමින් වැළකුණු සිටින් වාසය කරා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සොරකමින් වැළකී සිටින්න පුළුවන් ඕනම දුප්පත් කෙනෙකුට. ඒක යාගේ අභිමානේ. ඊළඟට තියෙනවා කාමීසු මිච්ඡාචාරම් පහය. කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝති. කාමීසු මිච්ඡාචාරයි අතහැරලා කාමීසු මිච්ඡාචාරි වෙන් වී වාසය කරනවා. මෙතනට මිනිස්සුන්ට එන්න විදියක් නැහැ වර්තමානයේ. ඒ කියන්නේ දැන් මේ යන කාම රැල්ලට ළමයිනුත් අහු වෙලා, පුංචි අයත් අහු වෙලා, අද උපන් ළමයන් අහු වෙලා කාම රැල්ලට. මම දැන් දවස් දෙකකට කලින් ඉන්දියාවේ ඉඳලා වෙනකට මම සංගරාවක් කියෙව්වා. ඉන්දියාවේ තියෙන සුපර් ස්ටාර් තෝරන මේක තෝරන්න දැන් අම්මලා දෙමාපියන්ගේ ට්‍රෙන්ඩ් එක තමයි ළමයෙක් සුපර් ස්ටාර් කෙනෙක් කරන එක. ඉතින් මේකට ගිහිපු ළමයි ගැන විස්තරයක්. ඒක තියෙනවා එක ගෑන ළමෙක් ඒ ළමයාගේ අවුරුදු 16. ඒ ළමයා ගිහලා සුපර් ස්ටාර්ස් වලට තිලම සින්දු කියලා ඒ වෙලේ අර අර තීරණ ගන්න මණ්ඩලය කියලා තියෙන අපෝ ඔයාගේ හඬ හරි නැහැ. ඒ ළමයා ආවා ගෙද. ඒ ළමයට කැම කන්න බැරි වුණා පහුදා අංශභාගේ. මානසිකව වැටුණා. ඒ ළමයා අංශභාගේ හිටලා දැන් අංශභාග රෝගිය. තව ළමෙක් සුපර් ස්ටාර්ස් වලට ගියා. මේ අම්මලා තමයි ඒකට දක්කන්නේ ළමයිව. එතකොට ඒ ළමයා මොකද කළේ? ඒ ළමයා ඒකට ගියා. ඒ ළමයා ෆේල් වුණා. ඊට පස්සේ මොකද උනේ? ඒ ළමයා කල්පනා කර හිටියා ඒ ළමයා දැන් මානසික රෝගියෙක්. කොහොම කොච්චර ඇද්ද? මේ රැල්ල හසුරවන්නේ මාධ්‍ය විසින්නේ. ඊට පස්සේ මාධ්‍ය ගොදුර මාධ්‍යට ඕන කරන්නේ මේක හරි මේක වැරදි නෙමෙයි. ඒක සම්පූර්ණ මනුස්ස වර්ගයාගේ කල්පනාව යටත් කළා, ඩොමිනේට් කළා තියාගන්නයි. ඒකට මාධ්‍ය කරන හැම දෙයක්ම කරනවා. කිසිම සදාචාරයක් නැහැ. කොහොමද දැන් මේකද කරන්න තියෙන්නේ? දැන් සාමාන්‍ය මිනිස්සයා සංවේදී චරිතයක් නේ. සාමාන්‍ය මිනිස්සයා අපි හැමතිස්සෙම කරන්නේ තව කෙනෙක්ව අනුගමනය කරන එක නේ. අර හෙරක්ලීටස්ද කවුද කිව්වනේ මිනිස්සයා ස්වභාවයෙන්ම ඉමිටේෂන් මිනිස්සෙක් කියලා? අනිත් එක්කෙනාව ඉමිටේට් කරනවා, අනුගමනය කරනවා. අපි ස්වාධීන වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. අනිත් කිසිම දෙයකින් ස්වාධීන කරන්නේ නැහැ. මිනිස්සයාව සම්පූර්ණයෙන්ම කරන්නේ අනිත් එක්කෙනාගේ රැල්ලට අනුගත කරගන්න. මේ සමාජ ක්‍රමයේ තුල අවුනාට පස්සේ අර මිනිස්සයා මේ හැඟීම් බර සංවේදී ඉමෝෂනල් නිසා ඒක තමයි අවුස්සල ගන්න. ඒක අවුස්සල ගන්නකොට මේකට ඇවිසිලා යනවා, රැල්ලම යනවා, ආචිලත් යනවා. අනාගතේ ආචිලගේ දඟ නැටු ගෙවි. එතකොට හරි චීතවලින් මහලදේ කලිසම් ටිකක් නටයි තරඟෙට. එතකොට මේ ඒ ලෝකේ තමයි යන්නේ ඉස්සරහට. ඒකින් වැළකී කාමයෙන් වැළකී, මෙතන කියන්නේ මේ කාමිත්‍යාචාරයෙන් වැළකී. අරක හැමදෙසෙම කාමිත්‍යාචාරයට තමයි බර. කාමිත්‍යාචාරයෙන් වැළකී වාසය කිරීම. ජීවිතේ ගැන දැන් බලන්න හිතල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා දැන් අත් වශයෙන්ම බුද්ධ දේශනාවල් අහුවේ නැත්නම් අපිත් ඔක්කොම මේ සමාජයේ ගොදුරු නොවේද? දැන් බලන්න මම දන්නවා පෞද්ගලිකව සියලු දෙනාම නෙමෙයි යම් කිසි ප්‍රමාණයකට. සමහර ලෝක ජනගහණයෙන් ගත්තොත් දසම ගාණයි වෙන්න පුළුවනි. නමුත් තින්නවා බඹසර රකින්නවා. ජීවිතේ ඉන්නවාද? අපි ගත්තත් අපේ ආච්චි අම්මලා, අපේ අම්මලා, එක්ක අපේ සහෝදරියෝ, අපේ නංගිලා ඉන්නවා. දැන් හරි ලස්සන ජීවිත ගැන හිතනවා, තේරුම් ගන්න මහන්සි ගන්නවා, අවබෝධ කරන්න මහන්සි ගන්නවා. එතකොට අපිට තේරෙනවා අපි ඔක්කොම ඔලොමොට්ටලු නෙමෙයි. අපිට ජීවිත ගැන යමක් හිතන්න පුළුවන්, හිතන්න පුළුවන් බව අපි දන්නේ නැතුව හිටියා. එච්චර මිච්ච වෙනස. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා අපිට ඇති වුණා එනර්ජි, ශක්තිය ඇති වුණා. අපිට ඇති වුණා පෞරුෂය, අභිමානය ඇති වුණා. අපි දන්නවා දැන් අපිට ජීවිතය ගැන හිතන්න පුළුවන් කියලා. ඉතින් මේක දන්නේ නැති ලෝකෙට තමයි මේක එන්නේ. ඔබ දකින්න නැති මට හරි දුක හිතෙන පසුගිය දවස්වල බටීර නිලියක් හිට එලිසබත් ට්‍රේල තාම ඉන්නවා. දැන් යා යන්නේ වීල්චෙයාරයක. වීල්චෙයාරයක යනවා. මේ ළඟදී ආ කසාද බැඳා. අවුරුදු 76යි වයස 35 කෙනෙක් බැඳා. දැන් බටිට සමාජයේ ඉන්න ලොකුවට ෆොටෝස් ගහලා යා විස්තර කරනවා. හයිලයිට් කරක පෙන්නනවා. මෙන්න මෙයා බැඳා කියලා. ඒත් බලන්න ධර්මයේ තිබුණනම් අරයා ජීවිතය ගැන හිතන්න ගන්නේ නැද්ද? කාමී කියලා කියන්නේ මඩ ගොඩක්. ඇයි හේතුව? මඩ ගොඩට බහින්න, මඩ ගොඩට යන්න, යන්න යන්න මඩීම එරිනවා මිසක් මඩින් ගොඩේ ඉන්නේ නැහැ. මඩීම එරිනවා මිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණනි කාමයේ යනු මඩ ගොඩට කියන නමකි. කාමයේ යනු ගින්නට කියන නමකි. හරි ලස්ස කාමයේ යනු බයට කියන නමකි. කාමයේ යනු අපිරිසිදු කමර කියන නමකි. කාමයෙන් නිදහස් වූ තථාගතාරා සම්බුදුරජාණන් වහන්සේ නොසිටින්නට අද අපිට ජීවිත ගැන හිතන්න මොකුත් නැහැ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා චුන්ද පිරිසුදුකම ඇති වෙනවා වචනෙන් තුන් ආකාරයකින්. කොහොමද පිරිසුදු බව ඇති වෙන්නේ? මුසාවාදම් පහය මුසාවාදා පාටිවිරතෝ. බොරු කීම අත්හැරලා බොරු කීමෙන් වැළකී වාසය කරනවා. අන්‍යයා තමයි හොඳම විශ්වසනීය පුද්ගලයා වෙන්නේ. බොරු කියන්නේ නැත්තම් බොරු කීමෙන් වැළකීලා නම් එයා විශ්වාසවන්ත පුද්ගලෙ නෙමෙයිද? විශ්වාසවන්ත පුද්ගලෙක්, සත්‍යවාදියෙක්. ඒක තමයි කියනවා එයාගේ පිරිසිදුකම. ඊළඟට තියෙනවා කේලම් කීමෙන් වැළකී වාසය කර. කේලම් කියන්නේ කේලම් කීමෙන් වැළකී වාසය කරන. මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියන්නේ. එතනින් අහගෙන ඇවිල්ලා බලන්න එහෙම මෙතනින් අහගෙන ගිහිල්ලා එතන නොකියන්න. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන නොකියන්න. එයාට මුන්නතරන් මේ සමාජයේ කිරි ආදරයක් තියෙන්න ඕනේද? මේක තියෙනවා. එයාගේ ලක්ෂණය මොකද්ද? ඉති බින්නානම් වා සන්දහතා. මේ විදිහට බිඳිච්ච අය සමගි කරනවා. සහිතානම් වා අනුපදාතා. සමගි වෙච්ච අයට අනුබල දෙනවා. සමගි වෙලා ඉන්න. සමග්ගා රාමෝ සමගියට කැමති. සමග්ග රතු සමගියට ඇලී ඉන්නවා. සමග්ග නන්දි සමගියෙන් සමගි වීම තුල සතුට වෙනවා. සමග්ග කරණං වාචං භාසිතා හෝති. සමගිය ඇතිවන්නා වූ වචන කියනවා. එතකොට මේ දැන් ඔය මේ වචන බොරු කියන්නේ නැත්තම් එහෙනම් බොරු කියන්නේ නැත්තම් යා මොකද කියන්න ඕනේ? ඇත්ත කියන්න. කේලම් කියන්නේ නැත්තම් යා සමගිය ඇති වෙන දේ කියන්න ඕනේ. ඊළඟට තියෙන පරුස වචනෙන් වැළකීලා වාසය කරනවා. පරුස වචනෙන් වැළකීලා වාසය කරනවා නම් යාසා වාචා නේලා. යම් වචනයක් ඇද්ද නේලා වැදගත්. කන්න සුඛා කනට සැප. ප්‍රේමණීය ආදරණීය. හදයංගම හෘදයාංගම පෝරි දැන උගත්. බහුජන කන්තා භෝජනයාට සතුට. භෝජන මනාප භෝජනයා මනාප වෙන. තථා රූපින් වාචා වාචම් භාසිතවති. ඉබඳු වදන් කියන කෙනේ දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරන සමාජයේ මොනතරම් සම්භාව්‍ය සමාජයක්ද? තරම් සම්භාවනීය සමාජයක්ද මේ බිහි කරන්න යන්නේ? ඉතින් දැන් බලන්න අපි ඔක්කොටම එකතු වෙලා බැරිද මේක බිහි කරන්න? හැබැයි අපි හරි වීරිය කරන්න ඕනේ. ඇයි හේතුව? අපි අර පිරිහුණු සමාජයෙන් බිහිවෙච්ච චරිත. පිරිහුණු සමාජයෙන් බිහිවෙච්ච චරිතයේදී ඒ සමාජ ලක්ෂණ අපේ චරිතය තුල තියෙන්න බැරිද? තියෙන්න පුළුවනි. එහෙනම් ඒ සමාජ ලක්ෂණ ගිලිහි යන, බැහැර වෙන, නැති වී යන ආකාරයට අපිට යම්කිසි අදිෂ්ඨානයක්, වීරියක්, සංවර්ධනයක් ගෝමනා වෙනවා. එහෙම නැතුව ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. මොකද හේතුව මේකට උවමනයි දාර මිනිසෙක් වෙන්න ඕනේ අපි. අපි නිකන් මේ කසිකබල් පරඬැල් වෙලා මේක කරන්න බෑ. මේකට උදාර මිනිසෙක් වෙන්න ඕනේ. අපි එක එක්කෙනාගේ හිතේ තියෙන්න ඕනේ මම මේ මිනිසුන් අතර උදාර මිනිසෙක් වෙලා මං මැරෙන්න ඉස්සර වෙලා. දැන් අපිට මිනිස්සු ජීවිතයත් එක්කම අපිට ලැබුණා. මිනිස්සු ජීවිතයත් එක්ක අපිට ලැබුණා මිනිස් රුධිරය. මිනිස් මොලේ, මිනිස් අවයව. මේවත් එක්කම ලැබුණා මිනිස් ලෝක කතා කරපු උදාර ධර්මයක්. එහෙමනම් මේ මිනිස් ලෝකේ අපි හෙළන දහඩිය, අපේ රුධිරය, අපේ හුස්ම, අපේ ඉරියව්, මේ සියල්ල තුළින් අපිට පුළුවන් නම් උදාර මිනිසියෙකුගේ චරිතයක් අපි තුළින් බිහි කරගන්න, ඒක අපි ලබා ගන්නා වූ විශේෂ දෙයක් නෙමෙයිද? අපිට හුස්ම යන්න ඉස්සර වෙලා අපිට නිකන් මේ මොකද්ද මේ මැරෙන්න ඉස්සර වෙලා නිකන් අපිට අපි අවසානයේ වතුර පොදක් දෙන්න කවුද ඉන්නේ, අපිට වතුර ගුරක් දෙන්න කවුරු? ඒ වගේ මේ බොළඳ තුන්වෙනි පන්ති අදහස් නැතුව අපිට පුළුවන් නම් අපි මැරෙන්න තියෙන සමහරට බඩගින්නේ නම් අපිට ඇස්ති පිපාසයෙන් නම් ඒත් ලෑස්ති. අන්න එහෙම ඉඳගෙන ඒත් අපි මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ලයෙහි උපන් කරුණාවකින් දයාවකින් අපිට පුළුවන් නම් උදාර මිනිසෙක් වෙන්න. පුංචි දෙයක්. හැබැයි බරපතල දෙයක් මේ වර්තමාන ලෝකෙ දිහා බලද්දී. මොකද හේතුව එයාගේ ලෝකෙන් දෙන්න පුළුවන් ආදර්ශය විශිෂ්ට වූ එකක්. ඒකයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණට පස්සේ අපි අසරණ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණට පස්සේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මනස්ගතික. ලියපු අය කියපු අය තමයි අසරණ වෙන්නේ. අපිට එහෙම කිසිම අසරණකමක් නෑ. අපිට සරණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ රහිත කොට පිරිනිවන් පෑවේ නෑ. සරණ සහිත කොට සරණ ලවාදී සරණේ පිහිටුවා සරණ පෙන්වා දීලයි පිරිනිවන් පෑවේ. එනිසා අපිට කිසිම එහෙම අර්බුදයක් අපිට නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතේ ගොඩනගා ගන්න හැටි. ඊළඟට දේශනා කළා සම්පප්පලාපා පහය සම්පප්පලාපා පටිවිරතෝති. සම්පප්පලාපය අතහැරලා එයින් වැළකී වාසය කරනවා කාලවාදී. ඔව් කාලයට අදාළදී කියනවා. භූතවාදී වෙච්චදී සත්‍ය වූදී කියන. අත්ථවාදී යහපත ඇති කරන දේ කියනවා. ධම්මවාදී ධර්මයේ කියනවා. විනයවාදී හික්මෙන්න ඕන දේ කියනවා. නිධානවතී නිධානයක් වගේ සිහි කර කර හිතේ තියාගන්න ඕන දේ කියන. කාලේන සාපදේශම් පරියන්තවතින් අත්ත සංගිතං යහපත උදාකරන දේ පරියන්තවතින්. ඒ කියන්නේ ලිමිටඩ් සීමාවක් තියෙනවා. කතාව පටන් ගත්තට පස්සේ මේ ඕ කන්ට්‍රෝල් එක නෙමෙයි සීමා සහිත කතාවක් තියෙනවා. ඒ කතාව තුළ යාට පාලනයක් අවශ්‍යදී කතා කළා හිටියන නිසා. එහෙම වෙන්න පුළුවන් නම් චිර වටිනවද අපිට. හරිම පුදුම සම්භාව්‍ය සමාජයක් බුදුහාඳුරු බිහි කළේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධං මානසා සෝචයං ඕ පිරිසිදු බව අත්පත් කරගන්න කොහොමද? ඒ අනුන්ගේ දේවල් දුටු විට අහෝ වතයන් පරස්ස තම් මම අස්සාති. එහෙම එකක් ඇති කරගන්නේ නැහැ. අනුන් සතු දෙයක් ඇද්ද ඒක මා සතු වේවා කියලා හිතන්නේ නැහැ. මොකද ඒකම වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයා ඒ මොහොතේ ඉඳලා පිරිහෙනවා. ඒක ගන්න කල්පනා කරනවා, ප්ලෑන් කරනවා, යටුගුල් ගහනවා, කරන තින හැම එකක්ම ඒක කරන්නේ. මොකද එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අභ්‍යාපන්න චිත්තෝ හෝති අප්පදුට්ඨ මන සංකප්පෝ. එයාගේ හිතේ තියෙන්නේ කොහොමද? ඉමේ සත්තු අවීරා හොන්තු. මේ සත්වයෝ වෛර නැත්තු විත්වා. අභ්‍යාපජ්ජා හොන්තු. තරහ නැත්තු විත්වා. අනීගා හොන්තු. දුක් පීඩා නැත්තු විත්වා. සුඛී අත්තාන පරිහරන්තු. සුවසේ ජීවත් විත්වා. දැන් කොච්චර ලස්සනද කියලා. ඊටපස්සේ සම්මා දිට්ඨිකා. සම්මා දිට්ඨිකෝ හෝති අවිපරීත දාසිනෝ. අර කලින් එක්කෙනා විපරීත දාසිනෝ. විපරීත කියන්නේ කන පිට හැරුණු, අනිත් පැත්ත හැරුණු කල්පනාව තියෙන. අවිපරීත කියන්නේ කන පිට නොහැරුණු. වැරදි පැත්තට හැරින් නැති හැබෑ වූ දැක්ම තියෙනවා. කොහොමද? අත්ති දින්නම්. යම දුන්නද ඒකේ ඒක ආපහු ලැබෙනවා කියලා දන්නවා. අත්තිට්ඨං. යම් උපකාරයක් කළාද ඒක ආපහු ලැබෙනවා කියලා දන්නවා. අත්තිහුතං. යම් කිසි සේවාවක් කළාද ඒක ආපහු ලැබෙනවා කියලා දන්නවා. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාක. හොඳ නරක දෙකේ විපාක, හොඳ නරක ක්‍රියාවේ විපාක තියනවා කියලා එයා පිළිගන්නවා. අත්ති අයං ලෝකෝ. මේ ලෝකේ තියනවා කියලා පිළිගන්නවා. අත්ති පරෝ ලෝකෝ. පරලෝකේ තියනවා කියලා පිළිගන්නවා. අත්ති මාතා. අම්මා කෙනෙක් ඉන්නවා එයාට. අත්ති පිතා. එයාට තාත්ත කෙනෙක් ඉන්නවා. අත්ති ඕපපාතික සත්තා. ඕපපාතික සත්වයෝ මේ ලෝකේ ඉන්නවා කියලා එයා දන්නවා. එයා පිළිගන්නවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ මේ ලෝකේ ඉන්නවා. මෙලෝ පරලෝදික තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තු සමන බ්‍රාහ්මණයන් මේ ලෝකේ ඉන්නා බව එයා දන්නවා. මේක හරි වැදගත් අපේ ජීවිතේට. මොකද හේතුව ඌපපාතික උපතක් තියෙනවා කියලා පිළිගැනීමෙන් හරිම ප්‍රශ්න ගොඩක් එකපාර විසඳෙනවා. මොනවද? දිවි ලෝකයේ කොහෙද තියෙන්නේ? එයා චක්‍රයාගේ පුතා වයිමද? ඔය කතාවල් මොයි මනස්ගත අපහාස ගැරහිලි එන්නේ නැහැ. ඒ ගැරහිලිනේ. ගැරහිලි එන්නේ නැහැ. මොකද එයා දන්නවා දිවි ලෝකය තියෙනවා. බඹලොවක් තියෙනවා. නිරයක් තියෙනවා. പ്രേත ලෝකයක් ඕපපාතික උපත් තියෙනවා. ඒකත් එක කොච්චර විසඳිනවද එයාගේ ප්‍රශ්න ටික? ඊළඟට තියෙනවා තමන්ගේ ප්‍රඥාවෙන් උපදවාගත්තු ඥානයකින් මෙලෝ පරලෝකෙන යථා භූතව ධර්මයේ කියන අය ලෝකේ ඉන්නවා කියලා. මේක පිළිගත්තම බුදු කෙනෙකුගේ ධර්මයේ හරි ලේසියෙන් එයා ළඟට එනවා. ඊළඟ ඔක නලේ දිහා බලන්න කල්පනා කරන්නේ. නලේ දාලා කල්පනා කරන්න බලන්න කොහොමද කියලා කල්පනා කරන්නේ. අර බටහිරින් මුලුවේ ඔද්දල් කරගත්තු මිනිස්සු. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා දිට්ඨිය සාමාන්‍ය මිනිස්සුෙකුට තියෙනවා නම් ඒ මිනිස්යාට මේ බුදු කෙනෙකුගේ ධර්මයට ඇතුළු වෙන්න ප්‍රවේශ වෙන්න නැත්නම් ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණ මෙවිරුතයි. සම්පූර්ණ මෙවිරුතයි. ඊට පස්සේ දේශනා කරනවා චුන්දය මේවට තමයි කියන්නේ දස කුසල කම්මපත. කුසල වැඩින කුසල් උපද්දවන කර්ම මාර්ගය කුසල් උපද්දවන ක්‍රියාවන් සිදු කරන මාවත් 10 දස කුසල කම්මපත. බුදුරජාණන් වහන්සේ චුන්දට කියනවා චුන්දය මෙන්න මේ දස කුසල කම්මපත පිරිසිදු කමයි. කායිකව 3 පිරිසිදු වෙනවා නම් වාචසිකව 4 පිරිසිදු වෙනවා නම් මානසිකව 3 පිරිසිදු වෙනවා නම් ඒ පිරිසිදු පුද්ගලයා කිසි ප්‍රශ්නයක් නැහැ. පාන්දර නැගිට්ටත් පිරිසිදුයි. පාන්දර නැගිටලා හිට ගොම ගෑවත් පිරිසිදුයි. බිම අතපතු ගාලා ගොම ගෑවේ නැතත් පිරිසිදුයි. පාන්දර නැගිටලා නිල් තන ඇතිරුවත් පිරිසිදුයි. නිල් තන ඇතිරුවේ නැතත් පිරිසිදුයි. ඊළඟට ගිනි පිදුවත් පිරිසිදුයි. ගිනි පිදුවේ නැතත් පිරිසිදුයි. සූර්යා උදා වෙද්දී හිරු දෙස බලා සූර්ය නමස්කාර කළත් පිරිසිදුයි නොකළත් පිරිසිදුයි. ඊළඟට උදේහව වතුරේ බැස්සත් බැහැලා පොල් කොස්සකින් අතුල්ලා ගත්තත් පිරිසිදුයි නැතත් පිරිසිදුයි. පිරිසිදුයි කියනවා පිරිසිදුයි. තංකිස්ස හේතුමක් නිසාද යත් චුන්දය මේ දස කුසල කර්මපතෙන්මයි පිරිසිදු වෙන්නේ. ලස්සට බලන්න දස කුසල කම්මපතෙන්මයි පිරිසිදු වෙන්නේ. සුචිකරණාත මේකෙන්මයි පිරිසිදු කරන්නේ. එහෙනම් අපිට දාන්න පුළුවන් මේකට සුදු ඇඳක් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳගෙන කළු ඇඳක් පිරිසිදුයි. සුදු ඇඳක් පිරිසිදුයි. දුඹුරු ඇඳක් පිරිසිදුයි. චොකලට් පාට ඇඳක් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳගෙන එළවලුයි බතු විකෑවත් පිරිසිදුයි. කරෝල මාළු කෑවත් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳලා නොනා හිටියත් පිරිසිදුයි. නෑවත් පිරිසිදුයි. ඔළුවේ තැඹිලි තෙල් ගෑවත් පිරිසිදුයි. නැතත් පිරිසිදුයි. හිස වැව්වත් පිරිසිදුයි. හිස බෑවත් පිරිසිදුයි. බලන්න මේ බුදුරජාන් වහන්සේ දැන් තේරෙනවද උන්වහන්සේක ධර්මයේ කොයිතරම් නවීනද? ඒකටයි නවීනයි කියන්නේ. ඒකටයි අලුත් කියන්නේ. ඒකටයි විද්‍යානුකූලයි කියන්නේ. දම්බලන මේ තුල පිරිසිදුයි. සිවුරු දැම්මත් පිරිසිදුයි. දස කුසල කම්මපතේ ඉඳගෙන සිවුරු නොදැම්මත් පිරිසිදුයි. දස අකුසල කම්මපතේ කොයි විදිහට හිටියත් අපිරිසිදුමයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චුන්ද දන්නවද ඔබ මේ දස කුසල කර්මයන්ගෙන් යුක්ත වුණොත් කෙනෙක් දස කුසල කම්මපතයන්ගෙන් යුක්ත වුණොත් ඒ කියන්නේ කායිකව 3 පිරිසිදුව වාචසිකව 4 පිරිසිදුව මානසිකව 3 පිරිසිදුව හිටියොත් එයාට කියනවා ඒ නිසා ඒ වගේ අය නිසා තමයි කියනවා දිව්‍ය ලෝකයක් තියෙන්නේ. ඒ වගේ අයට කියනවා දිව්‍ය ලෝකයක් තියෙන්නේ අය නිසා කියනවා. මනුස්ස ලෝකයක් තිය අය නිසා තියෙන්නේ කියනවා. සුගති කියලා එකක් ලෝකේ තියෙන්නේ මේ නිසා කියනවා. දැන් බලන්න මේ හේතුඵල. තර මේ හරියට මේ වැඩපිළිවෙල තුල යහපත් පිරිසිදු වැඩපිළිවෙලක තමයි ඉන්නවා නම් ඒ තුල තමන්ගේ ජීවිතේ ලස්සනට ගොඩනගෙන හැටි බලන්න. ලස්සනට ගොඩනගෙන හැටි අන්න ඉදා චුන්ද කම්මාරපුත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. එදා තමයි ශ්‍රාවකයා වුණේ. එතකොට යා උපැන්න සහතිකින්ද ශ්‍රාවකයා වුණේ? නෑ. එයා ශ්‍රාවකයා වුණේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්න ඉස්සලා එයා හිටියා යම්කිසි මතයක. එයා හිටියා පිරිසිදු වෙන්නේ මෙන්න මෙහෙමයි. උදේ පාන්දර නැගිටින්න කිව්වා. ගේ අතු ගන්න කිව්වා. අමුගම ගන්න කිව්වා. තනකොළ අතුරන්න කිව්වා. ගිනි පුදන්න කිව්වා. සූර්ය නමස්කාර කරන්න කිව්වා. උදේ හැම වතුරි බැහැලා ඇඟ හුදන්න කිව්වා. ඒක තමයි පිරිසිදුයි කියලා මම ආස කරගෙන හිටියේ. බලන්න මේ කොච්චර බුද්ධිමත්ද කියලා අර දේශනාවත් එක්ක යාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියනවා. අභික්කන්තම් භෝගෝත ගෞතමයන් වහන්සේ අතිශයින්ම සුන්දරයි. අභික්කන්තම් භෝගෝතම බවත් ගෞතමයන් වහන්සේ අතිශයින්ම සුන්දරයි. සේයතාපි බෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජිය බවත් ගෞතමයන් වහන්සේ යටට හරවලා තිබිච්ච එකක් උඩට හැරෙවුවා වගේ. පටිච්චන්නං වා විවරෙය වහලා තිබිච්ච එකක තිරේ ඈත් කළා විවෘත කළා පෙන්නවා වගේ. මූලස්සවා මග්ගං ආචික්කෙය මම් මුලා වූ කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ. අන්ධකාරේ වා තේල පජ්ජෝතං ධාරියේ චක්කමන්තෝ රූපානි දක්ඛින්ති ඉති. ඇස්සති අය රූප දකිත්වා කියලා කලෝරේ ඉන්න ලෝකයකට ආලෝකයක් දුන්නා වගේ. මම කොච්චර ලස්සනද කියලා මේ මිනිස්සුන්ගේ හැඟීම්. සත්පුරුෂකම මතුවෙන හැටි, කෙලෙහිගුණ මතුවෙන හැටි. මේනි කෙලෙහිගුණ කියන්නේ මේකනේ. සත්පුරුෂකම කියන්නේ මේකනේ. කෙනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව අද පටන් දිවිහිමි බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝයා සරණ ගිය ශ්‍රාවකයෙකු වශයෙන් පිළිගන්නාසේක්වා. අන්න තෙරුවන් සරණ ගිපු ආකාරය. එතකොට බලන්න මේ තෙරුවන් සරණ යෑම තුළ එයා ලස්සනට ශාස්ත්‍රුන් වහන්සේව හඳුනගත්තා. මාර්ගය අමාර්ගය දෙකම පෙන්වුවනේ. මේක මාර්ගය, මේකේ ගියොත් දස කුසල කම්මපථ. මේක අමාර්ගය, මේකේ ගියොත් දස කුසල කම්මපථ. මේ අමාර්ගයේ ගියොත් නුඹට නිරය, තිරිසං අපාය, ප්‍රේත ලෝකී දුගතිය. මේ මාර්ගයේ ගියොත් නුඹට දෙවියන් අතර, මිනිසුන් අතර සුගතිය. බලන්න කොච්චර ලස්සනද පේනවද කියලා. ඉතින් මේකට තමයි අපි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇසුරු කරන්න ඕනේ ජීවිතය ගැන අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ මෙතනින් නැවතුනේ නෑ. අන්තිමට චුන්දට විස්තර කරලා දුන්න ජීවිතය ගැන. තව දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ ජීවිතය හැමදෙස්සෙම මේ දේශනා ඇසුරෙන් අපිට පේනවා අපිට ලැබෙන හැමදේම තාවකාලිකයි. අපි දෙව්ලෝක ගියා කියමු තාවකාලිකයි. මනුස්ස ලෝකෙ ගියා කියමු තාවකාලිකයි. මොකද හේතුව අපි බැරි වෙලාවත් ඊළඟ ජීවිතයේදී දස කුසල කම්මපතේට ගියොත් නිරේ, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ తాවකාලිකව අපිට ලැබෙන ආරක්ෂාව තහවුරු කරමින් උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? ස්ථිර රැකවරණය. ස්ථිර රැකවරණය ලැබෙන්නේ මේ ඉපදීපදි මෙරිමෙරි යනදී දුක හැටියට දැකීමෙන්. මේ දුකට හේතුව ත්‍රිවිධ තණ්හාව හැටියට දැකීමෙන්. දුක නිරුද්ධ වීම තණ්හා නිරෝධය හැටියට දැකීමෙන්. මේ සඳහා ඇති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට දැකීමෙන්. බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ලස්සනට මෙයා ප්‍රවේශ වෙනවනේ. දැන් සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය තියාගෙන එයා කායික පිරිසිදු වෙනවනම්, වචනෙන් පිරිසිදු වෙනවනම්, මනසෙන් පිරිසිදු වෙනවනම් එයා ආර්ය මාර්ගයට එන්න එයාට පහසු නැද්ද? එයා හරි පහසුවෙන් ආර්ය මාර්ගයට පිවිසෙනවා. ආර්ය මාර්ගයට එනවා. ආර්ය මාර්ගයට පැමිණෙන්නේ ওই විදිහටමයි. නිකන් අපි ආර්ය ශ්‍රාවකයෝ කියාගෙන ගියේ පමණින් ආර්ය මාර්ගයට ඉන්නේ නැහැ. මේකේ අපිට යන්න ඉතාම උපකාරී වෙන දෙයක් තමයි පින්වත්නි මේ ධර්ම මාර්ගයේදී නිහිතමානිකම. නිහිතමානිකම නොතිබුණොත් අපිට මේ මාර්ගය යන්න බෑ. ඊළඟ එක තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඇති පැහැදීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනහම හැමතිස්සෙම යාට ශාස්ත්‍රුන් වහන්සේගේ උපදේශ, ශාස්ත්‍රුන් වහන්සේ වදාළදී, ශාස්ත්‍රුන් වහන්සේගේ වදාළ විශේෂ කතා ඔක්කොම යාට මතක් වෙනවා. ඇයි යාගේ ලෝකේ මාර්ග දර්ශනේ පෙන්වන්නා ශාස්ත්‍රුන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දැනුම, උන්වහන්සේගේ ඥාණය, අවබෝධයේ පාදක කරගෙන තමයි යාගේ වටහා ගැනීම සකස් කරගන්නේ. එහෙම තමයි කරගන්න ඕනේ අපි මේකෙන් එතර වෙන්න නම්. ඒ නිසා එහෙම කල්පනා කරගෙන කිනාට අවස්ථාවක් ලැබෙනවා ජීවිතය අවබෝධ කරගන්න. මේ නිසා අපිට ලැබිලා තියෙන්නේ පින්වත්නි දුර්ලභ එකක්. මේ මනුස්ස ජීවිතය මට නම් පේන්නේ මේ මනුස්ස ජීවිතයේ දුර්ලභත්වය. දැන් සාමාන්‍ය මිනිස් ජීවිත ජනගහන වැඩි, ලෝකෙ මිනිස්සු ජනගහන වැඩි, කාර්බෝදයක් ඛණ්ඩ නැහැ, මිනිස්සු මැරෙනවා. ඊළඟට ඒක කොටසක් ලස්සනයි, ඒක කොටසක් කැතයි, ඒක කොටසක් සැප විඳිනවා, ඒක කොටසක් දුක් විඳිනවා. මේ කෝණයෙන් බල්ල නෙමෙයි. මේක දුර්ලභ නම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කැරකිලා අපිට හම්බුච්ච එක. මේකමයි මේකේ තියෙන දුර්ලභකම. මොකද මේ කන්න ටිකක් ලැබෙනවා කියන එක දුර්ලභ එකක් නෙමෙයි. අඳුම් පැලඳුම් ඒ යාන වාහනේ ලෝකෙ කොහෙත් තියෙනවද? මේ ඉනමාරු එක්කගෙන වෙන්නකට හරියනවා. ගිහලා ඒක ලබා ගන්නවා. නමුත් මේ ජීවිතයේ අවබෝධ කරන ප්‍රඥාව ඒක ලබන්න බෑ. ප්‍රඥාව හොයාගෙන ගිහිලා ලෝකෙ අමාරු වෙටෙන කෝටි සංඛ්‍යාත පිරිසක් මැද්දේ තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම විදිහට අහන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අද පටන් පිරිසිදු වෙන්නේ කොයි විදිහෙන්ද? අපිරිසිදු වෙන්නේ කොයි විදිහෙන්ද? අපිරිසිදු වෙන කරුණු තමා තුළ තියෙනවා නම් ඒ ඔක්කොම අද පටන් අපි එකින් එක බැහැර කරන්න ඕනේ. පිරිසිදු වෙන කරුණු අප තුළ ඇති කරගන්න ඕනේ. එතකොට ලෝකේ කවුරු කිව්වත් ද මේක තියෙනවනේ. අපි සුදු ඇඳක් පිරිසිදුයි, කළු ඇඳක් පිරිසිදුයි, කොණ්ඩේ ඉදුණක් පිරිසිදුයි, කොණ්ඩේ ඉදුණේ නැතත් පිරිසිදුයි, මලාට පස්සේ පාසිකූලේ දුන්නත් පිරිසිදුයි නැතත් පිරිසිදුයි, පාරේ මලත් පිරිසිදුයි, ඇදේ හාන්සි වෙලා බටර් පාන් කාලා වතුර බීලා ඉන්න වෙලාවේ මලත් පිරිසිදුයි. කොහොම කළත් පිරිසිදු. ඒ නිසා මේ පිරිසිදු ජීවිතයේ අත්දකින්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.